2012 වසරේ 12 වෙනි මාසේ අද 25 වෙනිදා භාවනා වැඩසටහන. මේ පින්නතුන් බොහෝ දෙනෙක් දන්නවා ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනා කරන මේ භාවනා ප්‍රතිපත්තිය අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන යථා භූත ඥාන දර්ශනයට පත් කරගෙන අදට හරියටම වසර 10ක් වෙනවා. ඒ දවසත් අඟහරු අද දවසත් යෙදුනා අද දවසත් ඒ දවසම යෙදিলা තියෙනවා. විශේෂයෙන් මේ අමතක නොවන දිනයක් ඒ වැඩසටහනක් තිබුණේ අඟහරු ආදා දවසක. ඒ නිසා මේ වගේම නත්තල් දිනයක් පැමිණියත් භාවනා මේ වැඩසටහන් වලට එන අයට එහෙම නත්තල් උත්සව නැති නිසා ඒ දිනේටම ඒ වැඩසටහන පැවැත්තුවා. මේ අවබෝධයට නමක් නැත. මේක නිර්නාමික අවබෝධයක්. ඒ නිසා මේක බොහෝම සැහැල්ලුයි, සහනශීලී, භෞතික දර්ශනවාදීන්ගේ ගැටුම් වලට හසු වෙන්නේත් නැහැ. Tamanටත් ප්‍රශ්නයක්වත් නැහැ. කවුරුත් ලෝකේ ගරහන්නේත් නැහැ. මොකද නමක් නැති එකක් අවබෝධ කරගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා කවුරුත් හිතනවා. ගැටලුව තියෙන්නේ ඒ ලෝක සම්මතේ නාමික දෙයක් දැක්කොත්. ජීවිතේ ඉතාම අසීරුවෙන් මේ ධර්මය ළඟා කරගන්නට අපට සිදු වුණේ ධාම කියන එක පුරාවස්තුවක් වගේ මහ පොළොව යට හඩි ගානක් වැළලීලා තියෙන නිසා. ඒක අපි ළඟ තියෙන විශේෂ කැපවීම නිසා, සාහය නිසා, සසර පුරුද්දක් නිසා මතු කරගත්තා වෙන්න ඕන. මේ තරම් සුවසේ, මේ තරම් පැහැදිලිව අපිට කරුණු අහන්නට, සාකච්ඡා කරන්නට අපි යන ගමන් මාවතේ අපිට තිබුණේ නැහැ. නමුත් යම් කිසි ආකාරයක සසර පුරුද්දකින් අවසාන ප්‍රතිස්ථාව හැටියට, ප්‍රතිඵලය හැටියට අපේ ජීවිතවල අවබෝධ වෙන්න ඕන මෙන්න මේ වගේ කාරණයක් කියන එක අපේ සිත් තුළ තිබුණා. ඒක මා විශ්වාස කරන්නේ සසර බුදුවරු දැකලා, සසර ධර්මයේ අහලා ඇතිවෙච්ච පුරුද්දක ප්‍රතිඵලයක් හැටියට. නිවන කියන්නේ මෙන්න මේ වගේ දෙයක් විය යුතුයි කියලා ඉස්හාම උසස් චින්තනයක්, දර්ශනයක්, සමාජය තුළ නොතිබෙන දෙයක් මා තුළ ගොඩ නැගුණා. වසර මගේ වයසින් වසර 16ක් විතර වෙද්දී. ඒ නිසා අන්නේ ඔස්සේ තමයි ඊළඟට කොතෙන්ට ගියත් අර තමන්ගේ සිත් තුළ මෙවිච්ච අවසාන ප්‍රතිෂ්ඨාව විය යුත්තේ මෙන්න මේ තත්වයක් විය යුතුයි කියලා දැනෙන නිසා කාටවත් ලෙහෙසියෙන් රවටන්න පුළුවන් කමක් නැහැ. අපි බලාපොරොත්තු වුණේ කිසිවක් නෙමේ, මානසික සහනය, නිවීම, මේ තියෙන බර බිමින් තියලා සැහැල්ලු ඉන්නයි අපිට අවශ්‍ය කලේ. එහෙම නැතුව වෙන තානාන්තරයක් හොයාගෙන ගියේ නැහැ. ඒ නිසා මේ ධම්මග පිළිබඳව අසන පරේක්ෂණය කරන අයටත් ප්‍රතිඵලය හැටියට ලැබෙන්නේ එය පමණයි. ඒකට නමක්, ගමක්, ලිපිනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සහනය, සැනසෙල්ල, දැවීමක් නැති නිවීමක් තියෙනවා නම් ඒක තමයි වටිනාම ප්‍රතිඵලය හැටියට සලකන්නට පුළුවන්. ධර්මයේ දැන ගැනීම කියන්නේ එක් කාරණයක්, ප්‍රත්‍යක්ෂ වීම කියලා කියන්නේ තවත් කාරණයක්. ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ ඉතිරි නැතුව අහෝසි වීමක්, දෘෂ්ටි, මුලින්ම දෘෂ්ටි සිද්ධ වෙන්නේ. ඉතිරි නැතුව අහෝසි වෙනවා දෘෂ්ටි. ඉතිරි නැතුව අහෝසි වුණු දෘෂ්ටි එතන ඇති වෙනවා යහපත් දැක්ම. සද්ධර්මයෙන් කියන්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ හැම දෙයක්ම දිහා බලීමේ හැකියාවක් තියෙනවා. සංකල්ප වලින්, මතවාද වලින්, දෘෂ්ටි වලින් තොරව ලෝකය දිහා බලන්න පුළුවන්, හිත දිහා බලන්න පුළුවන්, සමස්ත ජීවිතේ දිහා, අතීත අනාගත වර්තමාන දිහා බලන්න පුළුවන් ගුණයක් පහළ වෙනවා මේ සම්මා දිට්ඨිය තුලින්. ඒ සම්මා දිට්ඨිය උදා කර ගැනීම තමයි තාම වැදගත්කම තියෙන. ඒක කවුරු දෙන දෙයක් නෙමෙයි, තමන්ගේ හිතට දැනෙන දෙයක්. පින්නතුනේ නොයෙකුත් භාවනාවල් මුලින් ප්‍රගුණ කළා. ඒ ප්‍රගුණ කරපොයි හැම භාවනාවකම තියෙන අවසාන ප්‍රතිෂ්ඨාව වෙනකම්ම භාවනා කරනවා. කරලා බලනවා එතෙන්ට මනස දියුණු කළාට පස්සේ මගේ මනසේ තත්ත්වය මොකද්ද කියලා. ඒ සෑහීමටපත් වෙන්න බැරි වෙනකොට අපි තවත් භාවනා වර්ග හොයාගෙන යනවා. එහෙම හොයාගෙන හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඒ භාවනාවලුත් කරනවා. කරලා අවසාන ප්‍රතිෂ්ඨාව දිහා බැලුවට පස්සේ එතනත් මාදි සෑහීමටපත් වෙන්න බෑ කියන වශයෙන් අපි සොයාගෙන යම් කළා. ඒ අවසාන කාලේදී අපි කල්පනා කළා මෙහෙ නැත්තම් ඉන්දියාවේ හිමාලයටවත් ගිහිල්ලා මේක ඉගෙන ගන්න ඕන කියලා. එහෙම සූදානමකුත් තිබුණා. මම පාස්පෝර්ට් එහෙම හදාගෙන දැන් යන්න ලැහැත්තියකුත් තිබ්බා. ඒ තියෙන කාලේ මට හම්බ වෙනවා ඉන්දියාවේ ඉඳලා ආපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අවුරුදු 6-7ක් ඉඳලා තියෙන හිමාලයේ. එහෙ ගිහිල්ලා යෝගීත් එක්ක මන භාවනාවන් ප්‍රගුණ කරලා හොයලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ බුරුමෙට ගිහිල්ලා තියෙනවා. ඒත් මන භාවනාවල් කරලා දැන් මෙහෙත් ඇවිල්ලා මේ හොයනවා. මං කල්පනා කළා මේ හාමුදුරුව මෙහෙම මෙහෙමත් ගිහිල්ලා මෙහෙත් ඇවිල්ලා හොයනවා නම් මම ගියත් මට වෙන්නේ ඕක තමයි. බලනකොට උන්වහන්සේටත් තාම ඒක හමු වෙලා නැති නිසා අපිට මේ ලක් දෙරණ තුල කොයි බාහිර තැනක මේ ධර්මයේ මතු වෙන්න පුළුවන් හොයා ගන්න පුළුවන් කියන අදහස තිබුණා. ඒ අදහස් වල තිබියේදී අපිට පොත්පත් අතර බලද්දී මගේ සිතේ මැවිච්ච ඒ උතුම් කාරණය මනාව පැහැදිලි කරන ධර්මයක් හැටියට මට දැනුනේ අචංචා ස්වාමීන් වහන්සේගේ පොත්. උන්වහන්සේ තමයි මේ මෑත යුගයේ ජීවමාන වචන වලින් ආත්ම අවබෝධය කරගන්න උපදේශ ලබා දෙන, ජීවිත අවබෝධය උදෙසා මගහසර පෙන්වන හාමුදුරු කෙනෙක් හැටියට දැක්කේ. ඒත් ඒ උන්වහන්සේ එවිට පිරිනුවම් පාලා. ඒ නිසා අපිට උන්වහන්සේව මුණගැහෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒත් මේ වචන වලින් අපි යමක් දැනගන්නවා, අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගත්තත් යථාවබෝධය නොවි තියෙන තාක්කල්ම ඒක හරියට බෙහෙත් මනාව හඳුනා ගන්නවා, බෙහෙත් හරියට පාවිච්චි කළේ නැහැ, එහෙම නැත්නම් බෙහෙත් බිව්වේ නැහැ වගේ ස්වභාවයක් මිනිස්සුන්ට දැනෙනවා. උනට බෙහෙත් ගෙනල්ලා ලාච්චුවේ දාගෙන හිටියට උන සනීප වෙන්නේ නැති වගේ ගතියක් තියෙනවා. දැන් මේ ලාච්චුවේ තියෙන බෙහෙත් වලින් උන සනීප වෙන බවක් දන්නවා. එහෙත් ඒක බිව්වේ නැති නිසා උන සනීප වෙන්නේ නැහැ, නැති ස්වභාවය Tamanට දැනෙනවා. දැන් ජීවමාන කරගැනීමේ උවමනාව තිබුණත්, වෙහෙසක් තිබුණත් මේක ජීවමාන කරගැනීමේ පරිවර්තනය කරගැනීමේ අපහසුාවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේක අතිශය ගැඹීර වූද, තාම සූක්ෂම වූද, සියුම් වූද, සරල වූද, ඊටාම විශාල වූද, මහත්සේ පුජ්‍යලේකුට අසීරු කාරණයක් තමයි මේ ලෝකෝත්තර ධර්මය, නිවන් ධර්මය කියලා කියන්නේ. ඉතින් යම් කෙනෙක් ඊටාම සරලව පැහැදිලි කරලා දෙන විට ඒ කුසල ශක්තියින් දියුණු වෙනම, ඒ කුසල ශක්තියින් දියුණු වීම නිසා යම් මොහොතකදී යම් අවස්ථාවකදී ඒ පූර්ණත්වයේ හේතුවෙන් ඒ මග ඥානය දකිනවා. සැනසීම දකිනවා, එහෙම නැත්නම් නිවීම දකිනවා, එහෙම නැත්නම් ප්‍රශ්න නැති අවස්ථාව දකිනවා. ඒක තමයි සැනසෙල්ල කියලා කියන්නේ. තමන්ගේ ජීවිතේ ගිනි ගොඩවල් දිහා බලාගෙන ඉන්න ජීවිතේ, ප්‍රශ්න දිහා බලාගෙන ඉන්න ජීවිතේ, නිවීම දිහා බලාගෙන ජීවත් වෙන්න පුළුවන් තත්වයට මුලින්මපත් වෙනවා. 100ට වැඩි ප්‍රතිශතයක් නිවීමක්, 75%ක් විතර නිවීමක් ඇති කරගන්න පුළුවන්, මනසකට සෑහීමටපත් වෙන්නට පුළුවන් නිවීමක් පුජ්‍යලේකුට ලැබෙනවා. ඉතින් පින්නතුනේ මේ ධර්ම ගවේෂණය කරගෙන යද්දී, විවිධ භාවනාවල් අධ්‍යයනය කරද්දී, මේ කරුණු කාරණා තේරුම් ගන්න උත්සාහ කරද්දී මට ඇති වෙච්ච කාරණයක් තමයි වරක මේ අවබෝධ කර ගැනීම නොහැකි නිසා ඇතිවන කේන්තිය, තරහව ඇති වෙනවා. ඒ කෙසේ අවබෝධ කරගනීද යන්න පිළිබඳව නිතරම කල්පනා කරනවා, මෙනෙහි කරනවා, උත්සාහ කරනවා. ඒ මෙනෙහි කිරීම, උත්සාහ කිරීම මැද්දේ අපිට ජීවිතේ අවශ්‍ය කරන ඒ ප්‍රතිඵලය ළඟා කරගැනීමේ අත්‍යවශ්‍යතාවය නිතරම මනසට අවධාරණය කළා. අපි මුලින් පුරුදු වුණා බණ ටිකක් අහනවා, අහලා ඉන්නවා, හිටියාම හිත සනීපයි. ආයෙත් ඊළඟ සතිය බණ ටිකක් අහනවා, ආයෙත් ওই විදිහට ඉන්නවා. නමුත් අපි තේරුම් ගත්තා මේක හුලම් බහින ටයර් එකකට හුලම් ගහනවා වගේ ඉඳලා හරියන්නේ නැහැ. ජීවිතේ මරණය කියන එක කොයි වෙලාවෙ කොයි මොහොතේ පැමිණෙනවද දන්නේ නැහැ. ඒ නිසා යථා අවබෝධය කරගත යුතුයි, තේරුම් ගත යුතුයි, ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි කියන කාරණය අපි දැඩිව හිතට කාවැද්දුවා, එහෙම නැත්නම් හිතට දැනෙව්වා. ඉතින් මෙන්න මේ වගේ දවසක මම මේ වගේ දේශනාවක් ශ්‍රවණය කරන්න ගිහිල්ලා, ඉතින් සවස් ජාමයක ගියා කොහොම හරි මට තියෙන උනන්දුව කියතොත් දානේ වළඳලා ගියොත් දානේ දේශනාවට වෙලාවට යන්න බැරි නිසා මං දානෙත් වළඳන්නේ නැතුව ගියා. දැන් බයිකින්ෙන් ඉන්නව සද්ද නැතුව ඉන්නව දැන් ඉතින් හවස දානෙත් නැතුව එන්න දැන් බණ අහලා එන්න සූදානම. එතකොට අපි ළඟ තිබිච්ච උනන්දුව හිතා ගන්න පුළුවන්. ඉහිලා ඉන්නකොට ඉතින් කොහොම හරි දැනිලා වෙන්න ඕන දා පරක්කු වෙලා වුණත් ඇහුව දානේ වළඳලා දාවේ කියලා. එතකොට 12 විතර වෙලා ඉතින් කිව්ව නෑ කියලා. නෑ කිව්වහම මොන දානේ ටිකක් පිනානක් හම්බ වුණා. ඒක හම්බ වුණාම මට මතකයි මම එහෙම තියාගෙන කල්පනා කළා මම ආවේ මේක කන්නද? වාසි කියනෝ නෑ මං ආවේ මේක කන්න නෙමෙයි මම මේ ධර්ම අවබෝධය කරගන්නයි මම මේ ආවේ. ඊට පස්සේ මං කර වැඩේ තමයි මට ඒ ආර්යයන් වහන්සේෙන් සාකච්ඡා කිරීමට වෙලාවක් ඕන කියලා කිව්වා. ඊට පස්සේ ඒකට සම්බන්ධයේ කෙනෙක් කතා කරලා මට වෙලාවක් දෙන්න පුළුවන්ද කියලා අහුව දේශනාව අවසානයේ වෙලාව දෙන්නම් කියලා කිව්වා. ඒකට මං කල්පනා කළා හරි මං දේශනාව හොඳින් අහනවා අහලා අද රාත්‍රී 7-8 වෙනකන් හරි සාකච්ඡා කරලා තමයි මම මේක යන්නේ තේරුම් කරගෙන තමයි යන්නේ කියන අදහස ආවා. ඉතින් බොහෝම විමසිල්ලේ මම හැමතිස්සෙම ප්‍රශ්න අහන කෙනෙක්වත් මේ නෙමෙයි හැමතිස්සෙම විචක්ෂණශීලීව මට පුළුවන් තරමින් මගේ ප්‍රශ්න මම විසඳ ගැනීම සඳහා ඒ දේශනාවන් අතර ඒ ප්‍රශ්නයට පිළිතුරක් කොයිබ හරි තිබුණා නම් ඒ හැම ප්‍රශ්නයක්මත් ඒ දේශනාවට අනුගත කරලා විසඳ ගන්න බුද්ධියක් ඥානයක් තිබුණ නිසා මේ වැඩිපුරම ප්‍රශ්න අහන්න පෙළඹුණේ නැහැ. අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් පමණක් අහන ගුණයක්ත් තිබ්බා. එකක් වෙහෙස කරන්න කැමැති ගුරුවරයා, අනිත් එක තමයි මම ලැජ්ජ වෙන්න කැමැති කෙනෙක් ඉස්සරහා. ඒ දෙකම නිසා තමයි අඩුවෙන් ප්‍රශ්න අහන ගුණයක් තිබ්බා. ඉතින් මම ප්‍රකාශ කරේ මෙච්චරයි. දැන් බොහෝම කාලයක් මේ ධර්මය අහලා තේරෙනවා, වැටහෙනවා. එනිසා මම කිව්වා අල්ලේ රේඛාවගේ මට නිවන් මඟ පිළිබඳව පැහැදිලි. නිවන් මඟ මේක දකින්න ඕන මේ කාරණේ මේක දැක්කහම ස්වභාවය මේක මේ ඔකෝ මට මේ ඥාන දර්ශනයෙන් පේනවා අල්ලේ රේඛාවගේ නිවන් මඟ පේනවා දැනෙනවා. එහෙ මං කිව්වා මේක මට ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ ප්‍රත්‍යක්ෂ නැතිවීමට හේතුව කාරණේ කුමක්ද කියලා විමසුවා. ඊට පස්සේ මට ඒ ආර්ය වහන්සේගෙන් ලැබිච්ච උත්තරය තමයි ඔබ වහන්සේ වෙන වෙන භාවනාවල් ගොඩාක් කරලා තියෙන නිසා ඔබ වහන්සේට වෙන භාවනාවල් ගැන විශ්වාසයන් එහි මෙහි තාම ඇති නේද කියලා ඇහුවා. මම කිව්වා නැහැ. මේක තමයි එකම මාර්ගය නිවන් දකින්න. මේ තුලින් තමයි මම මේක දේ පැහැදිලි කරගෙන තියෙන්නේ. මම පොතට පතර නෙමෙයි ගලපන්නේ ජීවිතයේ ධර්මයේ හිතට. ඒ නිසා මට එහෙම දෙයක් නැහැ කිව්වා. මට එහෙම දෙයක් නැහැ කිව්වා. මම එහෙම භාවනාව ගැන එහෙම විශ්වාසයක් එහෙම වෙලා මම දෘෂ්ටිධාරියෙක් වෙලා මතධාරියෙක් වෙලා නැහැ. මට ගමම් මඟ පිළිබඳව විශ්වාසයි පැහැදිලි. නමුත් මේක ප්‍රත්‍යක්ෂ නෑ මට තාම. හේතුව මොකද්ද? ඊට පස්සේ කිව්ව ඔබ වහන්සේට වෙන වෙන සිතෙහි බැඳීම් හේමේ ඇති කල්පනාවල් මං කිව්ව ඒවත් නෑ. මේ ධර්මයේ දකින්න තමයි තියෙන එකම කල්පනාව. එහෙම වචන 25ක් විතර කතා කරන සාකච්ඡාව ඇතුලේ මෙන්න මෙහෙම කියවලක් කිව්වා. ඔබ වහන්සේ එහෙනම් මේ ධර්මය දැකීමට ධරණ උත්සාහය කැපවීම වැඩි ඇති. ඒකයි ඔබ වහන්සේට මේ ධර්මයේ දකින්න බැරුව ඇත්තේ කියලා කිව්වා. දැන් මට මේ වචනේ ජීවිතේ කවුරුවක්වත් කවදාකවත් කියපු වචනයක් නෙමෙයි, මේක මුලින්ම හුණු වචනයක් මා වෙත. ඔබ වහන්සේ දරන උත්සාහය කැපවීම වැඩි ඇති. ඒ නිසා අර වීරය කියන එක පලිබෝධයක් හැටියට, ධම්ම සංඛාරයක් හැටියට, ඔක ධර්ම සංඛාරයකුත් ඇති වෙනවනේ ඕනට වැඩිය ඔය. ඒව ඇති කරගත්තාම, බුද්ධි කරගත්තාම ධර්ම සංඛාරයකුත් ඇති වෙනවා. ඒ නිසා මේ ධර්ම සංඛාරයක් වෙලා එහෙම නැත්නම් වීරිය උත්සාහය කියන එක සංඛාරයක් වෙන්නේ නැති. ඉතින් මට එක පාඩ තේරුණා, මම හැමතිස්සෙම මිනිසෙකුට කළ නොහැකි දෙයක් ලොව නැත කියන අදහසින් මිනිසෙක් යම් දෙයක් ලොව කරලා තියෙනවා නම් ඒ ඕනම දෙයක් මටත් කළ හැකි කියන අර වීරයන් ඒ මහා පණ්ඩිත අදහසින් ඉඳපු කෙනෙක්. එතකොට මට තේරුණා කොහොමත් ඇත්තනේ වගේ චරිතය එහෙම තමයි. මම වීරය අධික පුජ්‍යලේ යම් ගමනක්ද, යම් දෙයක්ද, යම් කාරණයක්ද අත තිබ්බොත් ඒ ගමන ඒ යනවමයි, ඒ දේ කරනවමයි කියන දැඩි භාවයකින් යුක්තව ඉන්න චරිතයක් කියන එක මටම ටක් ගාලා වැටහුණා, ඇත්ත නේද කියලා. ඒ මොහොතේම මගේ පැත්තට බැලලා මම මනස තුල ඒක වෙනස් කරගන්න බැලුවා. මන් තුල මේ අවබෝධ කරගැනීමට දරන දැඩි උත්සාහය මම කල්පනා කළා මේකත් අයින් කරන්න ඕන කියලා. ඒක මනසින් ඒ මොහොතේම අයින් කළා මම. පින්නතුනේ අන්න ඒ මොහොතේදී තමයි අර වායු බැලුමයක් උදාහරණයක් දක්වන්න පුළුවන්. වායු බැලුමයක් අපි නූල් ගන්නාවකින් බැඳලා තියෙනවා. ඒ නූල් ටික කැපුණොත් කැඩුනොත් ඒ වායු බැලුමය අහසට යනවා. ඒ වගේ මෙතෙක් දා කාලයක් අර දැඩි මමංකාරයේ මමත්වයේ මා වෙත බැඳී තිබුණු ඒ බලය ශක්තිය අර අවසාන වීරිය කියන ඒ වරපොට තිබුණා, එය සිඳ දැමීමෙන් දුරු කිරීමෙන් අපින හැකියාව ලැබුණා සිඳලාන්න. ඒ මොහොතේම අර තිබුණු මම වීරිය මත බැඳුණු මමංකාරය, ඒ කියන්නේ වීරිය අධික පුජ්‍යලයේගේ මමංකාරය බැඳෙන්නේ වීරියත් එක්ක. තණ්හාව අධික පුජ්‍යලයේගේ මමංකාරය බැඳෙන්නේ තණ්හාවත් එක්ක. රාගය අධික පුජ්‍යලයේගේ මමංකාරය බැඳෙන්නේ රාගයත් එක්ක. ඉතින් ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒවා වැඩි පුජ්‍යලයන්ගේ වැඩි කාරණෙත් එක්ක තමයි වැඩි බන්ධනයක් අර මමංකාරයේ තියෙන්නේ. මා වීරිය අධික පුජ්‍යලේ කියන කාරණය හේතු ගැන්නුනෙත් එදා, තේරුනෙත් එදා වටහා ගත්තා. ඒ මොහොතේදී ඒට දක්වන ඒ වීරිය කියන එක දුරු කිරීම තුළ අර සම්මා වායාම කියන ගුණාංගය එතන ප්‍රකට වීම නිසා, කියන්නේ ව්‍යායාමයේ උත්සාහය වුණත් අධික ලෙස අනවශ්‍ය ලෙස යෙදවීම තුළ පටලැවිලි හට ගන්නවා, මුලාවීම හට ගන්නවා, මමංකාරය හට ගන්න බව තේරුණ මොහොතේම ඒ වීර්ය සංසිඳීම තුළින් සියල්ලගෙන් සංසිඳුණු දර්ශන සම්පත්තිය උදා වුණා. ඒක ඊටාම මනස්කාන්ත මනහර අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ අවස්ථාව අතිශයින්ම මේ ලෝකයේ දෙවෙනි උපතක්සේ සලකන්නට පුළුවන් අවස්ථාවක්. ඒ අවස්ථාවේදී දැඩි නිහඬ භාවයක් මා තුළ හටගත්තා. වේගෙන් තර්ක විතර්ක සියල්ල කරන ලද ඒ සියල්ල සංසිඳුණා. ඒ සංසිඳිලා දැන් ටික මොහොතක්, ටික වේලාවක් මම සිටියා. ඉදිරියේ ඉන්න ඒ ආර්ය වහන්සේ ඇතුළත් යම් අදහසක් ඇති වෙන්නේ නැති උන්වහන්සේත් නිහඬවම ඉන්නවා. නියනෝම ඉඳලා ඉවර වෙලා මගෙන් ඇහුවා, තා මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා. ඉතින් දැන් මම කතා කරන්න උත්සාහ කළාට කිසිම වචනයක් මේ උගුර හරියට එනකොට ඒ වචන සංසිඳෙනවා, මෙහෙම මැකෙනවා. එළියට වචන එන්නේ නැහැ. ඕනම වචනයක් උඩට එනකොට අර ධර්මය වචනයට ගැලපෙනකොට වචනේ සංසිඳෙනවා. ඒ කියන්නේ වචනය තුල බලය නැති වෙනවා. ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. ඒ ඕනම ප්‍රශ්නයකට මගක් ඒ වචනේ සැකසෙනකොට ඒකට උත්තරේ හම්බ වෙනවා මනස තුල. ඊවස ජීවිතේ මම සද්ධර්ම අවබෝධ කරගෙන ඒ මොහොතේම මම ගුරුවරයෙක් ඉස්සරහාම මේක තේරුම් ගත්ත නිසා සද්ධර්ම අවබෝධ කරගෙන මුලින්ම මම මේ දෙවෙනි උපතෙන් පසුව මම මමංකාරයෙන් තොරව කතා කළ පළවෙනි වචනය තමයි මෙන්න මේ වචනය. ඒක මතක තියාගන්න හොඳයි කාටත්. මම පළවෙනිම කතා කරපු වචනය තමයි ප්‍රත්‍යක්ෂතාවයෙන් යුක්තව මීට පෙර අසා තිබෙන, ඒ වගේම ඊට පසුව ප්‍රත්‍යක්ෂතාවයෙන් යුක්තව 100%ක් ප්‍රත්‍යක්ෂතාවයෙන් යුක්තව කියපු වචනය තමයි වචන සියල්ල බොරු. ඔක තමයි මම මුලින්ම කිව්වේ. ඒක කියලා තමයි මම කතා කරන්න ආරම්භ කළේ. මම කිව්වා වචන සියල්ල බොරු. එලා ඉතින් නැත්තම් බැරි වෙනවා. දැන් මේව කතා කරන්න ගියා නම් මට තේරෙනවා මේක කතා කරන්න බැරි වෙනවා. ඒ නිසා මම මුලින්ම කිව්වා වචන සියල්ල බොරුවක්. වචනයක් තුල සත්‍යයක් නැත කියන දේ තමයි මුලින්ම ප්‍රකාශ කරේ. වචනයක් තුල සත්‍යයක් නැත, වචන සියල්ලම බොරුවක්. ඒ නිසා ඇත්ත කියනවායි කියලා කියන්න පුළුවන් දෙයක් නැහැ. ඔක්කොම බොරු. බොරු කියලා කියන වචනේත් බොරුවක්. ඒ නිසා ඊට පස්සේ කිව්වෝ මං කිව්වා දැන් ප්‍රශ්න මුකුත් නැහැ. ආයි මම ප්‍රශ්න අහන්නෙත් නැහැ කියලා. ගණ අසිරිමත් දෙයක් කියලා කියන්නේ ඉතින් මම ආරේ වහන්සේ ලබා දීම සඳහා අරගෙන ගිනිල්ල තිබුණේ දෙයක් ගිනිච්චමම පුදුම දෙයක්. ඉතින් මට හම්බ වෙලා තිබුණු හඳුන් කූරු පෙට්ටියක් තිබ්බා. මම හිතාගෙන ගියා මේක මම දෙනවා කියලා. අවබෝධ වුණාද නැතද අපි දන්නේ නැහැ. එදා මේ අවබෝධ කරගන්න ගියා අවබෝධ වෙයි ප්‍රත්‍යක්ෂ වෙයි කියන අදහසක් තිබ්බේ නැහැ. නමුත් මම ඒ කාන්තෙන් අත් නොහරින වීරයක් තිබුණා. ඉතින් මං හඳුන් කූරු පෙට්ටියක් තමයි මගේ ආර්ය වහන්සේට මම දීලා තියෙන්නේ. ඊට වැඩි දෙයක් දීලා නැහැ. හඳුන් කූරු පෙට්ටියක් විතරයි දීලා තියෙන්නේ. ඉතින් ඒ ඇත්තෝ වෙනුවෙන් මම දෙන දේ තමයි තව ලෝකවාසී මිනිසුන්ට ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උපකාරක කිරීම ගුරු ගෞරවයත් ඒ වගේම බුද්ධ ගෞරවයත් බවට පත් වෙනවා. ඒ නිසා අද දවසේ මට මේ ධර්මය කියා දුන්නෝ බොහෝ දෙනෙක් ඉන්නවා. කීප දෙනෙක් මම ධර්මයේ ඉගෙන ගත්ත නම් යම් කරුණවල ඉගෙන ගත්ත ගුරුවරු නැහැ. ඒ සසරට එකතු වෙච්ච ගුරුවරුන්ට ප්‍රාර්ථනාය අයුරින් නිවන් සුවාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජීවමානව ඉන්න මේ සියලුම ගුරුවරුන්ට කායික සැනසෙල්ල මානසික සැනසෙල්ල ලැබෙන්නට ඔවුන් ළඟ තියෙන සියලු සත් ප්‍රාර්ථනා ඇති කරගන්නට සඵල කරගන්නට අපි මේ ජීවිතය තුළ සිදු කරන මේ යහපත් බලය කුසලය පින අනුමෝදන් කරනවා. ඒත් බොහෝ කාලයක් ආයු භුක්ති විඳ මේ ලොවට මහත්සේ ආශිර්වාදයක් වෙත්වා කියලා මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ඒ සද්ධර්මය ප්‍රකට කරගත්ත නිසා මිනිසුන්ට ඇසීම තුල නිවනක් නිවීමක් ඇති වෙන නිසාම බොහෝ දෙනා රැස් වෙන ගුණයක් පහළ වුණා. ඒ කියන්නේ ස්වරයේ හඬය ශබ්ද රසයට යන එක් පිරිසක් ඉන්න ලෝකයක මේ අර්ථ රසය සහ ධර්ම රසය දැනෙන්න පටන් ගත්තා. ඒ අර්ථ රසය සහ ධර්ම රසය දැනෙන්න පටන් ගත්තට පස්සේ ඒ රසය ඔස්සේ එන පින්නතු පිරිසක් සිටියා. එදා ඉඳලා අපි සද්ධර්මය දිවා රැයි පැය බණ නෙමෙයි ඒකක්වත් පැය ගණනාවක ධර්ම දේශනා බවට පත් වුණා. සමහර දේශනා සන්ධ්‍යාවේ පටන් ගත්තාම උදෑසන 5:30 ඉවර කළා. අපි එළි වෙනකන් දේශනාවල් ධර්ම දේශනාවල් පැවැත්වූ අවස්ථාවල් තිබ්බා. ඒ අවස්ථාවන් වල ඒ මිනිසුන් විශේෂ අවබෝධයන් වලට පත් වුණා. මුල් කාලේදී මහත්සේ කැපවීමකින් යුක්තව මහත්සේ වීරියකින් යුක්තව අනුශාසනා කළා. ඒ අනුශාසනා නිසා බොහෝ දෙනා සැනසීමට පත් වුණා. සමහර අයගේ නින්දා අපහාස ගැරහුම් වලට පත් වුණා. මේක ටිකක් වෙනස් වූ කාරණයක් නිසා මේ විකෘතියක් කරනවා එහෙම නැත්නම් වෙනසක් කරනවා කියන අදහසින් යම් යම් පුජ්‍යලයෝ චෝදනාද අපිට පල කළා. නමුත් ඒ ධර්මයේ රසය දැනගත්ත යම් පිරිසක් අපිට උපකාර කළා, සහයෝගය දුන්නා, මේ ඉඩම් කඩම් ආදී ගන්නට උපකාර කළා, ඒ වගේම මේවා ගොඩනගන්න උපකාර කළා. ඒ කටයුතු කළේ යම් පිරිසක් තේරුම් කරගත්තා මේක වැදගත් කියලා. ඒ වගේම සද්ධර්ම දේශනාවකදී මේ සත්‍ය අවබෝධ කරගත්තේ නැති ප්‍රධානියෙක් ඉන්න තැනක ඉඳගෙන මේ ධර්මය කියපාන්න බෑ. එහෙම වුණොත් එහෙම ආයතනයකින් නිරපන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමන්ට කියලා ස්වාධීන ආයතනයක් ගොඩනගා ගැනීම අවශ්‍යතාවය හිතට දැනුණා. ඒ නිසා කුඩා හෝ තැනක් අපි ලබා ගන්නට කටයුතු කළා. නමුත් ගොඩාක් අය ඔය පින්කම් කරන්නෙත් අමුතු විදියකට. ඉතින් 50ක් විතර ඉදිරිපත් වුණා ඉඳ කඩන් ලබා දෙන්න. ඒ කිසි කෙනෙක් මේ සාමුදුරුවන්ට ලිඛිතව ලබා දෙන්න කැමති නැහැ. නිකම් පන්සල් බලාගෙන මේව දිනු කරගෙන ඉන්න කියලායි කියන්නේ. ඉතින් මම දන්න නිසා දූරදර්ශී ඥානයෙන් එහෙම තැන්වල වැඩ කරන්න බෑ. සිත්තමනාපයක් වුණාම මෙතන බැරි නම් වෙන තැනක් හොයාගන්න කියන වචනේ අහන්න හම්බ වෙනවා. ඒ නිසා ඒ කිසිම තැනක් අපි බාර ගැනීමට සූදානම් වුණේ නැහැ. ඒ නිසා අපි බොහෝ දෙනාගේ කුඩා කුඩා සහයෝගයන් එකතු කරගෙන මේ ස්ථානය ලබා ගැනීමට ක්‍රියා කළා. ඒ හේතුවෙන් ස්වාධීනව මේ දේශනාවල් කිරීමට අද හැකියාව පින්වතුන්ට ලැබිලා තියෙනවා. ඉතින් ඉතාම කෙටියෙන් තමයි කතා ප්‍රවෘත්ති අපි ප්‍රකාශ කරේ. තව තියෙනවා මං හිතන්නේ මාස ගානක් විතර කියන්න පුළුවන් ලස්සන කතා ප්‍රවෘත්ති මේ ධම්මග ගමන් කිරීමේදී සිදුවුණු කරදර, පීඩා, අබැද්දි නොයෙකුත් දේවල් තියෙනවා. මහා ගොඩක් තියෙනවා. වින්ද, දුක්, වේදනා, කුසගින්න හිටපු තරම් ඒ ඔක්කොම මේ විශාල දේවල්. ඒ එහෙම කැපවීමක් කළේ මම හිතන්නේ මේ සසර මොකක් හරි පුරුද්දක් තියෙන්නටම ඕන, ඒ තිබුණු නිසාම කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් ඇතුළ තමයි මේ ගමනට එන්නේ නැත්තේ කියලා හිතෙනවා. හොඳයි පින්නතුන්ට ඒ ආශ්‍රයනොත් පින්නතුන්ගේ ජීවිත අවබෝධය කරගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේක සෝහාන් නෙමේ, සකුදාගාමිත් නෙමේ, අනාගාමිත් නෙමේ, අරිහතුත් නෙමේ, මේක පුතජ්ජනත් නෙමේ. මේක නිවෙන්න පුළුවන්, සැනසෙන්න පුළුවන් දහමක්. මාර්ගඵල එහෙම නෙමේ. මාර්ගඵල අයිති කට්ටිය ඉන්නෝ ඒකේ ඕල්ලන්ට අයිති වෙත්වා. අපිට මොකවත් එපා, මොකවත්ම නැති තරමට පුදුමාකාර සැහැල්ලුවක් මේ තියෙනවා. තියෙන නිලතානාන්තර ටිකත් අතහැරලා දාන්න මනසින්, තියෙන ලෝභ ද්වේෂ මෝහ ටිකත් අතහැරලා දාන්න, සියල්ල අතහැරලා දාන්න. සියල්ල අතහැරලා දැම්මට පස්සේ ඔබ අතහැරීමත් අතහැරලා දාන්න. එවිට ඔබ සියල්ල අතහැරියා වෙනවා. අන්නේ සියල්ල අතහැරී මොහොතේදී ඔබට අර සම්මා දිට්ඨිය කියන කතාව, එහෙමත් නැත්නම් යහපත් වූ දැක්ම, විශිෂ්ට වූ දැක්ම කියන එක ඔබ තුල පහළ වෙනවා. ඒ පහළ වීම තුලින් ඔබේ මනස තුල, ඔබේ ජීවිතය තුල, ඔබේ වටපිටාව තුල සැනසිලිදායක තත්වයක් නිර්මාණය වෙනවා. දෘෂ්ටිගත වුණොත්, ඕනම මොහොතක ඕනම කෙනෙක් යම්කිසි ආකාරයක දෘෂ්ටිගත වුණොත් ඒ දෘෂ්ටියට අනුකූල වූ දැක්මක් ලෝකය තුල නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙච්ච ලෝකය තුලින් ඔබට දෘෂ්ටියට අනුරූපීව වේදනාවල් හටගන්නවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා. ඒ නිසා දෘෂ්ටිවලටපත් නොවුණු සීලය කියන්නේ පින්නතුණි අර කෝටිය සංවර සීලයට වඩා වැදගත්. කෝටිය සංවර සීලයේ තියෙන භෞතික වෘත සමාදන් වෙච්ච කෙනෙකුට වැඩිය ඉතාම අගෙයි එවැනි කෙනෙකුට ලබා දීම මහත්ඵලයි මහානිසංසයි කියන එක ධර්මයේ සඳහන් වෙනවා. මේ ලෝකයේ ගෞරවයට, වැඳුම් පිදුම් වලට, පූජාවන් වලට සුදුසු පුජ්‍යලේ බවට නිර්මාණය වෙනවා. ඒ කෙනා ඒකාන්තයෙන්ම අර දෘෂ්ටි වලින් තොර වුණු ගුණය නිසා, සීලය නිසා. ඒක විශේෂ වූ ගුණයක්. අනිත් එක තමයි ඔය භෞතික නොයේකුත් සීල වලින් පූර්ණ වෙලා හිටියත් සතර අපායෙන් මිදහස් වෙන්නේ නැහැ. අපායට ඇදගෙන යන ප්‍රබල බලවේගයේ උන් ළඟ තියෙනවා මමංකාරය. මමංකාරයේ තියෙන පුජ්‍යලේකුට නියත ගතියක් නැහැ. එයා අපිට කියන්න බෑ මෙයා නියත වශයෙන්ම සුගතියේ යනවා, මෙයා නියත වශයෙන්ම කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අපාගාමීත්වයට සුගතියට දෙකටම හසු වෙන කොයි කොයි වෙලාවේ කොයි කොයි පැත්තට මාරු වෙලා යයිද කියන්න බැරි මහා අවිනිශ්චිත ගතියක් තියෙනවා පුහුදු මනස තුල. ඒක Tamanටම තේරෙනවා. මනස දැඩි ගුණයකින් යුක්ත නිසා ඒ දැඩි ගුණය පදනම් වෙලා කොයි වෙලාවෙ කොයි පාපයක් කොයි වැරද්දක් කරයිද කියලා දන්නේ නැහැ. මිනිස්සු පිටින් සෙන් පවුඩර් ගහලා කොණ්ඩේ කපලා පීරලා ඇඳුම් ඇඳලා ඇඳගෙන හිටියට ඇතුලේ තියෙන ගිනි කඳු ඒව හරියට අර මහ පොළොව යට ඉඳලා එන ලෝදිය වගේ ගිනි කඳු හිත ඇතුලේ තියෙන නිසා ඒව පුපුරලා ගියොත් එහෙම එයින් ඔවුන්ගේ ජීවිතවලටම මහා විනාශයක් ඇති කරනවා. අනුන්ගේ ජීවිතවලටත් මහා විනාශයක් ඇති කරන සුළුයි. එසා බාහිර පෙනුම තරම්ම අධ්‍යාත්මික පෙනුමක් ලස්සන වෙනවනම් මිනිසුන්ගේ ජීවිත මොනතරම් සුන්දර වෙනවද, යහපත් වෙනවද? ඒ නිසාවෙන් අපේ පින්නතුන් හැම මොහොතකම මේ ජීවිතයේ ලබාගත් ලද ජීවිතයේ පදනම් කරගෙන ඉන්ද්‍රිය අවබෝධය කරගන්න. ඉන්ද්‍රිය කිව්වහම මහා ගොඩක් නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන සය ඉන්ද්‍රියයි. මේ සය ඉන්ද්‍රිය අනුබද්ධ ක්‍රියාකාරකම කියන්න පින්නතුනේ හරි පුදුම විස්මයජනක ප්‍රභේදනය කරලා පෙන්වන්නට පුළුවන් මහා විශ්ව ධාරාවක්. විශ්වවිද්‍යාල කෝටියකින් ඉගෙන ගන්නත් බැරි විශ්ව ධාරාවක්, විශ්ව පද්ධතියක් තියෙනව පින්නතුනේ මේ ඉන්ද්‍රියන් 6 කියන මේ කුඩා සිද්ධාන්ත තුනේ. අභිධර්මයේ විග්‍රහයන් ලබා දීලා තියෙනවා 42000ක් සූත්‍රවලින්. ඉතින් කෙනෙකුට කියවන්න ගියත් ජීවිත කාලෙම යනවා කියව ගන්න මේ ටික 42000ක් තියෙනවා. ඒක විවේකයේ තියෙන හාමුදුරු කෙනෙකුට පුළුවන්, සාමාන්‍ය කෙනෙකුට ඉතින් සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා ඒ චිත්ත විග්‍රහය බුදුරජාණන් වහන්සේ හතරපද ගාථාවටත් නන්වල නොයිකුත් අවස්ථාවන් වල කියලා දුන්නා. හැමෝම හැම චිත්ත විග්‍රහයක්ම ඉගෙන ගත යුතු නැහැ. තමන්ට අවශ්‍ය දේ ඉගෙන ගත යුත්තේ කියන කාරණේත් අපි තේරුම් ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕන වඩා හොඳයි. දැන් වෛද්‍යවරයෙක් වගේ කෙනෙක් නම් හැම බෙහෙතක් ගැනම ඉගෙන ගන්න ඕනේ. නමුත් ලෙඩට බෙහෙත් ගන්න කෙනා හැම බෙහෙතක් ගැනම ඉගෙන ගන්න ඕනේ නැහැ. තමන්ට අදාළ බෙහෙත පමණක් අරගෙන බිව්වහමත් ලෙඩේ සනීප වෙනවා. සා අනුශාසකේකට දේශකේකට නම් ඒ විග්‍රහයන් ගොඩාක් වැදගත්. ඒ කියන්නේ පින්නතුනේ අපි හැම දිනාටම පුහුදුන් සත්වයාට හැම තිස්සෙම තියෙනවා ලෙඩක්. ඒ තමයි කෙලෙස් ලෙඩ. අවිද්‍යාවේ ලෙඩ තියෙනවා. එයින් රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ නිසා ඒ කෙලෙස් ලෙඩට ඖෂධය ලබා ගන්න ඕනේ මේ මොහොතේදී. මේ ඉන්න හැමෝටම අදිමානය තියන අය ඉන්නවා. වයසට යනවත් එක්කම නිලතානාන්තර තරු පිත්තල පදක්කම් ඒව මේ ඔක්කොම හම්බෙන නිසා ඒවත් එක්ක අදිමානය හටගත්ත උදවිය ඉන්නවා. ඒ නිසා ජීවිතයේ සමහර වෙලාවල් වලට තමන් ජීවත් වුණු පරිසරය තුළින් තමන්ට ලැබුණු නිନ୍ଦා අපහාස ගැරහුම් නිසා ද්වේෂ ආධික චරිත පුජ්‍යලයොත් බිහි නිර්මාණය වෙනවා. සමාජය කෙරෙහි, ලෝකය කෙරෙහි, සමස්ත සමහර වෙලාවට ජාතිය කෙරෙහි වෛර කරන උදවිය බිහි වෙනවා. සමහර උදවිය නොයෙකුත් නොයෙකුත් විදිහේ ජීවන රටා නිසා ওই විදිහේ කෙලෙස් අධික ස්වභාවයන් වලට පාත්‍ර වෙවි ගොඩ නැගෙන ජීවිත තියෙනවා. ඒ මොන තත්ත්වයක් වුණත් Taman තේරුම් කරගන්නට ඕන. ඒ තුල Tamanට අවසාන ප්‍රතිස්ථාවක් ප්‍රතිඵලයක් නැහැ. කෙලස් කියලා කියන්නේ Taman දවන දෙයක්, Taman දවන දෙයක් Taman අල්ලගෙන ඉඳීමෙන් ප්‍රතිඵලයක් නැහැ. දැවීමෙන් නිදහස් වෙන්නට නම් මේ අල්ලගෙන ඉන්න දේවල් වලින් අපි නිදහස් විය යුතුයි, ඉවත් විය යුතුයි කියලා කල්පනා කරලා බලන්න ඕන. කෙනෙකුට මේ අතහැරීම කියන එක, මේ බුද්ධිමය අතහැරීම කියන එක තේරෙන්නේ නැති එක මහා ප්‍රශ්නයක්. ඒක අතහරින්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි හිතට පහළ වෙන සමහර කරුණු අවබෝධයටපත් කරන්න පුළුවන් ආදීනවය පෙන්නලා. කරුණු කාරණා පෙන්නලා ආදීනවය පෙන්නලා දුන්නට පස්සේ හිත ඒක පිළිගන්නවා. හිත කියන්නේ අනවබෝධයෙන් යුතු එක්තරා දඩබ්බර කුරුහරකෙක් වගේ, ඇතෙක් වගේ, අශ්වයෙක් වගේ කෙනෙක්. එහෙම උපමා කරලා තියෙනවා. එතකොට අර අශ්වයේ දමනය කරනවා වගේ තමයි, ඇතෙක් දමනය කරනවා වගේ තමයි, ගවයේ පුරුදු පුහුණු කරනවා වගේ තමයි තිරික්කලයට මේ හිත හදා ගන්න ඕන. ඔබ වැරදි අවබෝධයක් කරගෙන ඉන්නවනම් මේ හිත කියන්නේ මමයි, මම කියන්නේ හිතයි දෙන්නේක් නෙමෙයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒක අද වෙනස් කරගන්න. පුහුදුන් අය සාමාන්‍ය පුතජන ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම හිත කියන්නේ මම. හිත කියන්නේ මගේ. මම කියන්නේ හිත, හිත කියන්නේ මම, දෙන්නේක් නෙමෙයි, අපි එක්කෙනෙක් කියලායි දැනෙන්නේ. එනිසා වහාම මේ හිත හදා ගන්න ඕන පළවෙනි පියවර තමයි ඔබ පොඩ්ඩක් හිතෙන් ඈත් වෙන්න, හිත කියන්නේ වෙන කෙනෙක් කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බැරි නම් මෙන්න මෙහෙම ක්‍රියාවලියක යෙදෙන්න. එක පැය භාගයක් මට නිහඬව පාඩුවේ ඉන්න ඕනේ කියලා හිතලා නිවසේ බලන්න ඇඳකට වෙලා, එහෙම නැත්නම් පුඩුවකට වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. බෑ. ඔබේ නොවන හිත ශාල කලම්බනයන් ඔබේ හිත තුළ කරනවා. අන්න එතකොට ඔබ තේරුම් ගන්න මට ඕන විදිහට තියෙන දෙයක් නෙමෙයි මේ හිත. හිත කියන්නේ වෙනම බලවේගයක්. මේ හිත අවබෝධයටපත් කළ යුතුයි. මේ හිත තුළ තියෙන වැරදි දෘෂ්ටි, වැරදි මායාවල්, වැරදි සංකල්ප ප්‍රඥාව නැවති ගුණයෙන් මා ප්‍රත්‍යක්ෂ කර දිය යුතුයි. තහවුරු කරගදී යුතුයි කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසා කෙනෙකුගේ ප්‍රඥාව තමයි පින්නතුණි හිත කියන එක පාලනය කරන්නට ඉදිරිපත් වන එකම බලය. ලෝකේ එක විද්‍යාඥයෙකුත් කියලා තිබ්බා, මටත් ප්‍රඥාව නොතිබුණා නම් මීට වඩා සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ ප්‍රඥාව තමයි මට සන්තෝෂෙන් ජීවත් වීමට ඉඩ ලබා නොදෙන එකම පුජ්‍යලයා කියලා. ප්‍රඥාව නොතිබ්බනම් ඒගොල්ලෝ එදා වේල කාලා බේලා සින්දු කියලා නටලා වයලා ගයලා හිනා වෙලා උඩ පැනලා ඉන්න පුළුවන්. ප්‍රඥාව උදා වෙනකොට හැම දෙයකම කෙලවර පේනවා. කෙලවර පේනකොට හිනාව එළියට එන්නේ නැහැ. සතුට එළියට එන්නේ නැහැ. ඒකේ තියෙන ආදී නොවේ, ඒකේ තියෙන භයානකත්වය එයාට පේන නිසා හැම දෙයකම තියෙන ස්වභාවය අර දැනෙන්න පටන් ගන්නවා. අන්න ඊට පස්සේ තේරෙනවා ජීවිතයේ සමස්ත ජීවිතේම දුක කෙලවර කරලා තියෙන, දුක පදනම් කරගෙන තියෙන, දුක මත පිහිටා තියෙන, දුකින් ඈත් නොවු වෙන් නොවු දුකත් සමගම පවතින ධර්මතාවයක් නිසා කිසිසේත්ම මෙය සතුටට හා ප්‍රීතියට කාරණයක් බවට පත්වන්නේ නැහැ. ප්‍රීතිය සතුට මායාව තුළ පමණ ඇති කරගන්න පුළුවන්, දුක ලං වෙනකම් පමණයි. ඊට පස්සේ ඒ හා සමානම වේදනාවක් දුකකට පත් වෙනවා. ඒ නිසා සතුට ඇති වෙන්නේ මායාවක් තුලින් කියන එක තේරුම් ගත්තට පස්සේ අර සතුට වෙන්න පුළුවන් කමන්නේ අර ප්‍රඥා දර්ශනය නිසා. ධනෙ නිසා, බලය නිසා, නිලය නිසා, උගත්කම් නිසා, මොනම දෙයකින්වත්. අන්නේ ප්‍රඥාවන්තයර ඇති වෙනවා ජීවිතේ දුක්ඛ සත්‍ය කියන එක අවබෝධ වෙනවා. ඒ දුක්ඛ සත්‍ය කියන කාරණේ අවබෝධ වීමත් එක්ක මෙයා කල්පනා කරනවා මම සමුදය ඇති කරගන්න ඕන, මේකෙන් ඈත් වෙන්න ඕන. ඒ සංකල්පය ඇති වෙනවා. ඒ සංකල්පය මේ මෙතෙන්ට ආපු පින්නතුන්ට තියෙනවා. ජීවිතේ දුකත් යම් ආකාරයක අවබෝධයක් තියෙනවා. මම නිදහස් වෙන්න ඕන කියන සංකල්පෙත් ඔය පින්නතුන් ළඟ තියෙනවා. ඊළඟට මෙතෙන්දී අපි දේශනා කරන්නේ නිරෝධ මාර්ගය, දුක් නිරෝධ කරන මාර්ගය. ඒ නිරෝධ මාර්ගය දේශනා කරනකොට මේ නිරෝධ මාර්ගය තේරුම් අරගෙන නිරෝධය අවබෝධ කරගත්තොත් ඊට පස්සේ ආට ලැබෙනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් ඇති වෙනවා. ඒ කියන්නේ නිරුද්ධ වූ ප්‍රතිපදාවක්, නිරෝධ කරගත්ත ප්‍රතිපදාවක්, දුක්ඛ ප්‍රතිපදාවක් දැනට තියෙනවා නම් ඒ දුක් ප්‍රතිපදාවෙන් සමුදය වෙලා, සමුදයෙන් නිරෝධය ලබලා, නිරෝධයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් ඇති වෙලා, එහෙමනම් දුක් නිරෝධ කරගත්ත ප්‍රතිපදාවේ ජීවත්වන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එයා කියන චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත කෙනෙක් කියලා. ධර්මයේ ජීවමාන වෙලා ධම්මානුධම්ම ප්‍රතිපත්ති වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒක කාය දණ්ඩයක් නෙමෙයි. අද බුද්ධාගම හැදීරේ බුඩාත් දේවල් බෞද්ධයෝ ළඟත් තියෙන්නේ, ආමුදුරුවෝ ළඟත් තියෙන එක්තරා කාය දණ්ඩයක්. එහෙම නැත්නම් කයට දඬුවම් ටිකක් පමුණවාගෙන සිල්වන්තය වගේ ඉන්නවා. හැමෝම හදවත් වලින් ගිනි ගන්නවා. ඇති වැඩක් නැහැ. ඒ නිසා කයෙන් නම් පොල් ගැඩුවත් කමන්නේ, දිව්වත් පැන්නත් කමන්නේ, මොනවා කළත් කමන්නේ. හැබැයි අධ්‍යාත්මික දර්ශනය තුලින් කෙනෙකු සත්‍ය අවබෝධ විය යුතුයි. අන්න එතන නිවිය යුතුයි, එතන නිවාගත යුතුයි. එසේ නැතුව ඇති ප්‍රතිඵලයක් නැහැ. කින්තේ ජටාහි කින්තේ අදින සාටය, බඳින ජටාවෙන් අඳින සාටකේ නොවේ. අභ්‍යන්තරං ගහනං බාහිරං පරිපජ්ජසි, අභ්‍යන්තරේ නොයෙකුත් දේවල් ග්‍රහණව තියාගෙන ගහණේ වෙලා දූෂිත වෙලා තියෙන්නේ. බාහිරම් පරිපජ්ජසි, බාහිරයෙන් නිකන් ලස්සනක් විතරක්, ආටෝපයක් විතරක් ලෝකේ තියෙනවා. ඉතින් ගොඩාක් ආගම් වලටම ඔක්කොම එහෙමයි. ওই සාන්තුවරු පූජකයෝ කියන කට්ටිය ඔක්කොම උතෙන්ට අහු වෙනවා. බාහිරම් පරිපජ්ජසි, බාහිරයෙන් බොහොම ආටෝපයට ඉන්නවා, අභ්‍යන්තරිකව සනසිල්ලා අවබෝධය නැති ගිනි ගන්න ජීවිත. ඒ නිසා මේක අධ්‍යාත්මයට සම්බන්ධ දෙයක්, අධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්න දෙයක්. හැබැයි මේ අධ්‍යාත්මික ඇති කර ගැනීම, මේ අතහැරීම කියන එක සිදු කරන්න තියෙන අපූර්ව ආකාරයකට. සාමාන්‍ය අතහැරීම දන්නවනේ. දැන් අපිට හිතට පහළ වෙන දෙයක් ඕනේ නැහැ කියලා හිතුවට හරියන්නේ නැහැ. අතහැරීමක් නෙමෙයි. ඒවත් නැත්තම් මේවා මලහම ගෙනියන්නේ නැහැ, ඒ නිසා ඕන්නේ නැහැ. ඒක අතහැරීමකුත් නෙමෙයි. ඒකත් අල්ලා ගැනීම. මේ බුදුරජාණන් වහන්සේ කියා දුන්නු අතහැරීම කියන කාරණේ බෞද්ධයන්ට තේරෙන්නේ නැහැ, මේ වෙනකොට ලෝකවාසීයන්ට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අතහැරීම තුල තියෙන පින්නතුනි වෙනස් අතහැරීමක්. ඒ අතහැරීම අල්ලා ගැනීමක් නෙමෙයි, අතහැරීමක් නෙමෙයි. නතර වීමක්. නතර වීමක් තියෙන්නේ. කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරෝධ කරා ක්‍රියාවේ නතර වීම. සම්මා කම්මන්ත ඇති වෙනවා. අර පෙන්නන ධර්මයේ පෙන්නන අපි සම්මා කම්මන්ත හොඳ වැඩ ටිකේ විදියට හෝම කරගෙන යන මේ වෙන විග්‍රහය. සම්මා කම්මන්ත ඇති වෙනවා කර්මයේ නේ. කර්මෙන් නිදහස් වූ පුජ්‍යලේ බවට පත් වෙනවා. කර්මකාරයෙක් වෙලා තමයි පුදුන් හැම මිනිස්සෙක්ම ජීවත් වෙන්නේ. පුදුන් හැම මිනිස්සෙක්ම කර්මකාරයෙක්. සමහර වෙලාවට කියන්නේ මම මහා කර්මකාරයෙක් කියලා. කර්ම කරන මොනවද? කුසල කර්ම, අකුසල කර්ම කරනවා. කුසල කර්මත් අකුසල කර්මත් ප්‍රහාණය වෙච්ච දවසට තමයි කර්ම නිරෝධය ඇති වෙන්නේ. හොඳයි, මොහොතක් අපි කල්පනා කරලා බලමු. කුසල කර්මත් අකුසල කර්මත් ප්‍රහාණය කළාට පස්සේ එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? එයා හොඳ කෙනෙකුත් නෙමෙයි නරක කෙනෙකුත් නෙමෙයි. කුසල කර්ම කරනවා නම් හොඳ කෙනෙක්, කුසල කර්ම කරනවා නම් නරක කෙනෙක්. දැන් අපි කිව්වේ මුකුත් නොකර ඉන්නද? නැහැ. මේක සම්මුතියෙන් ක්‍රියාත්මකට යොදවන්නද? නැහැ. සම්මුතියෙන් යුතුයකම් හරියට ඉෂ්ට කරන්න, කළ යුත්ත කරන්න, දම්පින්කම් කරන්න, මව්පියන්ට සලකන්න, ඒ සියල්ල කරන්න දර්ශන සම්පත්තියට උපකාරක වෙන කාරණයක් නිසා මේක භෞතිකවාදී ක්‍රියාවලියකට එකතු කරගත යුතු දෙයක් නෙමෙයි. ලෝභෝ නිදානං කම්මානං සමුදයාය. දෝසෝ නිදානං කම්මානං සමුදයාය. මෝහෝ නිදානං කම්මානං සමුදයාය. අදෝසෝ නිදානං කම්මානං සමුදයාය. අලෝභෝ නිදානං කම්මානං සමුදයාය. අමෝහෝ නිදානං කම්මානං සමුදයාය. ඔබ ලෝභ, ද්වේෂ, මෝහ වලින් කරන කර්මත් නිදහස් කරන්න, අලෝභ, අද්වේෂ, අමෝහ කියන වලින් කරන කර්මත් නිදහස් කරන්න. නිදහස් කළාට පස්සේ මොකද දැනෙන්නේ ඔබට? අන්නේ දැනන දේ අත්විඳින්න. අන්න ඒ දේ අත්විඳින්න නුවණින් ඔබ ලෝභ, ද්වේෂ, මෝහ කර්ම නිදහස් කරන්න, අලෝභ, අද්වේෂ, අමෝහ කර්ම නිදහස් කරන්න, එයින් නිදහස් වූ ඥානය තුල, මනස තුල ඔබට කුමන තත්වයක් අත්විඳින්නට ලැබේදයි ටික වේලාවක් ධම්මානුපස්සනාවේ යෙදෙන්න. මමත්වයෙන් ඉන්නකොට, ආත්මලාභයෙන් ඉන්නකොට යටත් වෙන්න, දෙවෙනි වෙන්න කැමති නෑ. හැමතිස්සෙම එක්ක කෙනෙක් අභිබවා යන්න, එහෙම නැත්තම් සමානව හරි ඉන්න තමයි බලන්නේ. ආයි වැටෙන්න නම් කැමති නෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. නිසා ප්‍රශ්නයක් හරි අහලා ඉවරලා ඒක වැරදි කියලා කිව්වොත් එහෙම මට ලොකු ලැජ්ජාවක් තමයි වෙන්නේ. අයියෝ ඕකවත් දන්නේ නැද්ද කියලා නේද? ඒලා අහන්න කැමති නෑ. එතකොට අපේ හිතට දනවපු දෙයක් තමයි ඔබ එක සැරයක් මෝඩෙක් වුණොත් ප්‍රශ්නයක් අහලා ඔබට දහස් වරක් ඥානවන්තයෙක් වන්නට පුළුවන්. ඔබ එක සැරයක් මෝඩේ නොවුනොත් ඔබට දහස් සැරක් මෝඩෙක් වන්නටද පුළුවන්. ඒ නිසා එක සැරේක් මෝඩෙක් වෙලා දහස් වරක් ඥානවන්තයෙක් වීම වටී. ඒ නිසා නොදන්නා කරුණ, නොවැටෙනා කරුණ තේරුම් කර ගැනීම, විග්‍රහ කර ගැනීම බොහෝසේ අගනේමය. ඒ නිසා අපේ පින්නතුන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න මේ සමස්ත ධර්මයේ පිළිබඳව නෙමෙයි, හැම විෂය පද්ධතියක් පිළිබඳවම නෙමෙයි, අපි මේ නිවන් ලකිනවා. එහෙම නැත්තම් අපේ ජීවිතේ සැනසීම කියන වචනයකට පාවිච්චි කළාට කමන්නේ, සැනසීම උදා කර ගැනීමට උපකාර කරන ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා, නොයෙකුත් ගැටලු පැති කඩවල් නිසා ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොම විසඳන්න බෑ, අපි ඒවා ඈඩ් කරලා දානවා. අපි එක ප්‍රශ්නයක් ඉගෙන ගන්න. දැන් අපි හිතමුකෝ ගණිත පාඩම යන වෙලාවට විද්‍යාවේ පාඩමේ ප්‍රශ්න ගණිත ගුරුවරයෙක්ගෙන් අහන්නේ නැහනේ, ගණිත ගැටලු විතරයි අහන්නේ. ඉතින් ඒ වගේ පෞල් ප්‍රශ්න, සමාජික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඒව මුකුත් අහන්නේ මේ භාවනා සංඥාසයේ. නැසරේ උත්තර දෙන්න පුළුවන් වුණත් මේ මොහොතේදී අපි අහන්නේ කෙලින්ම ඒ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට උවමනා කරන ප්‍රශ්නයක්. මම මේ දේ මේ ගමන යන්න, මේ නිවන් මඟ ගමන් කරන්න, එහෙම නැත්නම් නිවන් පුරේට යන ලිපිනය අහගැනීමේ ප්‍රශ්න තමයි අපි ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැතුව සියලු ප්‍රශ්න විසඳන්න යන්න හොඳ නැහැ. මොකද මේ ප්‍රශ්නේ විසඳගත්තොත් සියලු ප්‍රශ්න විසඳෙනවා. අර මුදලින් ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන් වගේ ඊටත් වැඩි දහස් කෝටි සංඛ්‍යාතකින් මේ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන්. බලය නිසා ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන්, මුදල නිසා ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන් ලෞකික ජීවිතේ. ඉතින් නමුත් මානසික සහ ලෞකික සාංසාරික සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් නිවන් අවබෝධ කරගැනීමෙන් අරිට වඩා කෝටි ප්‍රකෝටි ගානකේ. සිත සැහැල්ලු කරගන්නේ කෙසේද කියලා අපි බලන්නට ඕන. හොඳයි. අත් දෙකේ බඩුමලු රාසියක් කරගෙන යන මිනිස්සේ බරයි කිය අරගෙන යනවා. ගෙදර ගියා, අනේ හරි බරයි, හරි මහන්සි, මේ මලු ටික උස්සගෙන යනවා. මේ කෙනෙක් කියලා දෙනවා, ඔය තියලා යන්නකෝ, වදාලා යන්නකෝ. බෑ බෑ, මේ ගෙදරට සතියකට උවමනා කරන අම්පන්න ටික, බඩු ටික, මේ ටික දාලා යන්න බෑ. එතකොට යංගිසේ ප්‍රයෝජනයක් අපි මේ බඩු මල්ල තුල දකින්න නිසා අපි බඩු මල්ල උසුලාගෙන නිවසට යනවා. හරි, ඒකේ වැදගත්කමක් තියෙනවා කියලා හිතමුකෝ. ඒකේ වැදගත්කමක් තියෙනවා, සතියක් ජීවත් වෙන්න පුළුවන්. ආහාර පාන ටිකේ ඒකේ තියෙනවා. දැන් අපි හිතිනුත් නොය වගේ බඩු මල්ලක් අරගෙන යනවා. කියනවා හරි මහන්සි, හරි වෙහෙසයි, හරි කැක්කුමයි, හිතට, මනසට, හිසට මේ බඩු මල්ලක් ඔහොලගෙන යනවා. කෙනෙක් කියනවා තියලා යන්න. බෑ බෑ, තියලා යන්න බෑ. මේක හරි ප්‍රයෝජනයි. නමුත් බඩුබල්ලකින් සතියක් කය පවත්වා ගැනීමේ ප්‍රයෝජනයක් තිබුණත් මේ මනසින් උස්සගෙන යන මේ බඩුමල්ල තුල තමන්ට තියෙන ප්‍රයෝජනේ කුමක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ඒ දිහා බැලුවොත් එහෙම ඒකේ ප්‍රයෝජනේ නිෂ්ඵලයි. ඒකේ ප්‍රයෝජනය අසාර්ථකයි. හරියට ව්‍යාපාර කළමනාකරණයක් නොදන්න පුද්ගලයෙකු 50,000ක් ලාභ ලැබීමට 1,05,000ක් යට කරනවා. ඔය ගම්මානවල ඉන්න ගොවියෝ 5,000ක වීමලු ටිකක් ගන්න 50,000ක් වේදන් කළ කුඹුරක් කරනවා. කුඹුරු කරන කටි ගන්න ඇති. තමයි එලහට ප්‍රවන්දායම් වෙන කුඹුරු වීවලේ. නවුත් කුඹුරු හදන්න 5,000ක් වැය කරලා තියෙනවා. එතකොට ඊට වැඩිය හොඳ නැද්ද අර මිනිස්සේ ගෙදරට වෙලා හිටියේ නම්? ඒක හොඳයි. ඒ වගේ ඔය පිරිනතුන්ගේ ජීවිතවල සුළු ලාභයක් පිළිබඳව ලාභයක් බලාගෙන මොකද කරන්නේ? විශාල මහන්සියක් වෙනවා. හැබැයි ඒ මහන්සිය අතහැරලා දැම්මොත් අර සුළු ලාභය කියන එක නැති වෙනවා, ඊට වැඩි දහස් ගුණයක ලාභයක් Tamanට ඉතුරු වෙනවා. තව උදාහරණයක් ගන්න පුළුවන්. අශ්වයෝ ඉන්නවනේ නේ, අශ්වයා අර ඉස්සරහා තියෙන කුඩා කැරට් කෑල්ල කණ්ඩ මොනතරම් දුවනවද? ඉස්සරෙන් එල්ලනවා නේද කැරට්? දැකලා තියෙනවද අශ්ව තරඟ යනකොට මෙහෙම ඉස්සරහින් මේ හොම්බට ඉස්සරහින් මෙහෙම දාලා මේ කැරට් කලයක් එල්ලනවා. මේ අරක කන්න දුවන්නේ. ඌ දුවන්නේ කැරට් අලිච්ච කරනවා. ඉතින් අපිත් එහෙමයි නේ. ජීවිතය තුල ඉස්සරහින් පේන අර දේ ලබා ගැනීම සඳහා වේගෙන් දුවගෙන යනවා. දුවගෙන යනකොට අර කැරට් වල 1000ක විතර ශක්තිය අර අශ්වයාගේ එකින් නැති වෙලා යනවා. පිපාසය ඇති වෙනවා, මහන්සිය ඇති වෙනවා. අවසානයේ කැරට්ටලේ එක දෙනවා. ඒ අශ්වාරෝහකයා කැරට්ටලේ දෙනවා. දෙනකොට කැරට්ටල ගහනක වැඩ කරලා ඒ වගේ අපේ මිනිස්සුත් ලෝකේ කුඩා සැනසෙල්ලක් හොයාගෙන මහා දුකක් විඳිනවා. කුඩා සැනසෙල්ලක් හොයාගෙන මහා දුකක් විඳිනවා. ඉතින් ඒක තමයි තියෙන්නේ. සමහර අය කියනවා මෙහෙ ඉඳලා අර කොළඹ කෙළවරට ගිහිල්ලා රස්සාව කරලා එනවා. භාවනාවට එන වැඩක් වැඩනේ අපේ හැමෝටම වැඩ රස්සාව යනවා. ඔය ඊළඟට කියනවා දුර වැඩිනේ මෙතන එන්න අමාරු රවුමින් එන්න ඕන. මේ දුර වැඩි. දැන් මං අහුවාම හරි දැන් ඔය මාසෙම උදේ පාන්දර දුවනවා අය හැන්දෑවට එනෝ. ඔය රස්සාව කරලා කීයද වැටුප? 15000 20000 25000 කියලා කියනවා. දැන් මේ 15000 25000ට මහන්සිය තේරෙන්නේ නැහැ. ඒ 15000 හම්බ වෙනවනේ. ඒ මේකට එනකොට මහන්සිය තේරෙනවා. එතකොට භාවනාවට මේ අධ්‍යාත්මයට නෙමෙයි වැඩි වටිනාකමක් වැලියු එකක් දීලා තියෙන්නේ. අර රුපියල් 25000ට 15000ට අනේ අනිච්චං කියලා හිතනවා. නේද? එහෙම දේවල් තියෙනවා. ඒ වගේ ජීවිතේ නොයෙකුත් වැඩි වටිනාකම් දීලා තියෙනවා. දැන් අහිංසක අසරණ අම්ම කෙනෙක් කිව්වොත් පුතේ මට අසනීපයි මෙන්න මේ කාරකන මට ටිකක් වෙලා පොවන් ගහපන් කිව්වොත් පැයක් පුතේකට දරුවෙකුට කිය මට බෑ අම්මේ මට වැඩ තියෙනවා කියයි. ඒත් ඒ මිනිස්සුන්ට අර පොඩි සල්ලි දෙහිකට 1000කට දෙහිකට නොයෙකුත් සේවාවල් කරනවා, රෙදි හොදනවා, පිංගම් හොදනවා, රටවල් වල ගිහිල්ලා නොයෙකුත් බැල මෙහෙවරකම් ඔක්කොම කරන නිසා වයසට යනකොට අම්මලා සල්ලි ටිකක් ළඟ තියාගන්න දුවට පුතාට උනත් අඬ ගහලා කියන්නේ මාසෙට 15000 දෙනවා මගේ ළඟ වැඩ කරපන්. එතකොට යුතුයකම් අරව මේ ඔක්කොම කරගන්න උපාය මාර්ගය ওই ක්‍රමයේ යොදාගත්තා. මේ කවුද අපේ අනේ විදසිරතුමා තමගේ මුණුබරෙකුට වනහන්න කියනවා. දවසට කහවණුවක් දෙනවා බණහන්න යන. නැත්නම් දෙන්නේ නැහැ. දැන් සමහර තාත්තලා තින්නේ මේ වැඩේ කළොත් මෙලිය කරොත් එහෙම දෙන්න නැත්නම් දෙන්නේ නැහැ කියලා. කියන්නේ හොඳ අතට යොමු කරගන්න. ඒ වගේ ජීවිතේ කුඩා දෙයක් වෙනුවෙන් ලොකු මහන්සියක් වෙන්නේ. ඒ නිසා ඒ ආදීන වේ බැලුවනම් එහෙම ওই මල්ල අරගෙන යනවට වැඩි ලාභයි දාල යන එක. තේරෙනවා නේද? දැන් අපි සිරිපාද යනකොටත් අපි මෙහෙ ඉඳලා ඔක්කොම කන්න බොන්න ටික මේ මල්ලක් අරන් ගියොත් එහෙම ඊට වඩා වෙහෙසයි. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? මුදල් ටිකක් අරන් ගිහලා උඩදී වතුර බෝතල් ගන්නවා, කෑම ගන්නවා, මාංශය මේව කරනවා. ඒ වගේ අපේ ජීවිතේ එච්චර ප්‍රතිඵලදායි නැති දෙයක් උහුලගෙන යනවා, ඉල්ලගෙන යනවා, දරාගෙන යනවා. දරාගෙන ගිහිල්ලා කියනවා මේ හරි මෙහෙමයිනේ කියලා. දැන් ඒ සමහර අය ගේ ඇතුලේ බල්ලෝ දා ගන්නවා. බල්ලෝ දාගෙන කියනවා අනේ හැමදෙන්න හරි ගඳයිනේ. කොහොමද මේ ගඳ නැති කරගන්නේ කියලා අහනවා. ඉතින් අපිට කියන්නේ බල්ලායින් කරන්න කිසි. සමහර කියන අනේ හිත වේදනානේ. බලනකොට ලෝභ කරනවා, දේශ කරනවා, කුඩු කෙඩුකම් කරනවා, රාග සිත් වර්ධනය කරනවා, දේශ සිත් වර්ධනය කරනවා. එහෙම වර්ධනය කළා කළා කියනවා හරි වේදනාවයිනේ, හරි ප්‍රශ්නයිනේ, හරි කැක්කුමයිනේ කියලා කියනවා. කිසිම සහනයක් නැහැ නේ කියලා කියනවා. දැන් මෙන්න මේ AC machine හයි කරන්න ආපු පුජ්‍යලයක හිටියා ඉස්සල කෙනෙක් මුලින්ම එකක් හයි කරා. මේ ඒක නෙමෙයි ඒ පුජ්‍යලෙක් හයි කළා. ඒ මනුස්සය බෞද්ධ ආගමේ කෙනෙක් නෙමෙයි. ඒ මනුස්සයා කියන හාමුදුරනේ මගේ කාමරේ AC කරලා තියෙන්නේ. AC machine හයි කරන මනුස්සයෙක් ඉතින් නැත AC එක. මේ ඒ වුණාට හරි ස්ට්‍රෙස් අපිට හරි මේ මානසික පීඩන නිින්ද යන්නේ මම ස්ලීපින් ටැබ්ලට් ගන්නවා ඔව් නිදා ගන්න දැන් බලන්න කාමරේ AC කළා නිින්ද යන්නේ එතකොට පැහැදිලිව වෙනවා පරිසරයේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ යා මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මොකද්ද ඕන උෂ්ණත්වය ඒක රඳව ගන්න පුළුවන් ඒ ඔක්කොම දීදි මේ මනසට නිින්ද යන්නේ නැත්තම් මානසික වශයෙන් මම අහුව මහත්තයා දැන් මට හිතෙනවා මේ ව්‍යාපාරිකයෙක් නිසා මට හිතුණා මේක මහත්තයා බොරු එහෙම මේ වංචා එහෙම කරනවාද කියලා අහුවා. මිනිස්සුගේ සාමාන්‍ය කෙලින් කවුරුත් අහන්නේ නැති දෙයක්. ඔහා බොරු කරන වංචා කරනවාද කියලා ඔව් කියලා කියන්නේ නැහනේ. ඉතින් මම අහුවා මේ බොරු එහෙම කියනවාද ව්‍යාපාරිකයෙක් නේද? මේ මිනිස්සේ දත් කඩනවා කිව්වහමනේ අපි උදේ ඉඳලා නැගිට වෙලා ඉඳලා හැන්දෑව නිදා ගන්න යනකම්ම කියන්නේ බොරු තමයි කිව්වා. අවංකයි මිනිස්සයා. මං ගෝ එහෙනම් මහත්තයා ඔබතුමා ඔය බොරු ඔය විදියට කියනකම් ඔය විදියට වැඩ කරනකම් ඔබතුමියට ඔය ටැබ්ලට් ගන්න වේදිකට මොකද නිින්ද යන්නේ නැහැ. ඒ මිනිස්සු කරන්නේ පිටරටින් ඉතාලම අඩුවට ගේනවා අර වීසි කරන ඒසි මැෂින් ටික. විද්‍යාවල ලක්කෝ විශාල පරිමාණයෙන් කැහැයි මිනිස්සු සල්ලි දීලා තල්ලු කරන්නේ ඒවා සල්ලි වලට ගන්න ඕනේ සල්ලි හම් වෙනව ගන්න ඇයට හයිද ඉතින් ඒ මාර්ගගෙන ඇවිල්ලා මෙහි පොඩ්ඩක් එහෙම මේ ලකර ඩිංගක් ගහලා අලුත් ඒවා වගේ විකුණනවා එළ හයි ඉතින් පොඩි ආදායම් නෙමෙයි හොඳ සල්ලි ඉතින් වැඩේ දෙන්නේ නින්දයන් එතේ හොර දුන්න උපදේශය තමයි මහත්තයා ඔය වැඩි හරියන්නේ බොරුව කිරීමේ වලකින්න එතකොට ඔබට හොඳින් නිින්දෙයි. ඔලුවක කුංසනීප වේ. මනස සංහිඳියාවටපත් වේ සෞම්‍යතාවයටපත් වේ. සෑහෙන පීඩන. ඒ වගේ ජීවිතෙත් එහෙමයි. විවිධ දේවල් තමන් ජීවිතේ පටලවා ගන්න වැඩි තරමට මේ වැඩ කරන්න පුළුවන්. මගේ ජීවිතේ තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය පොඩි ලාභයකට එහෙ මෙහෙ වුණත් එහෙම ටිකක් බොරුවක් එහෙම කරන්න අමාරුයි. ගතියක් තියෙනවා. විශේෂයෙන් ඉස්සරට වැඩිය දැන් විශේෂයෙන් තේරෙනවා බොරුව ටිකක් මේ පේනවා. ඒක නිකන් හරි නෑ වගේ නිකන්. ඒ කියන්නේ මානසික සහනය නිකක් දුරු කරන කාරණයක් කියලා තේරෙනවා. ඉතින් මානසික සහනය වටිනවා කියලා. ඉතින් චූටි දෙයක්වත් බොරුවක්වත් ඉතින් එහෙම කරන්න හිතෙන්නේ නැහැ. මොකද හේතුව අර තමන්ගේ මානසික සහනය තබා ගැනීම උදෙසා නැත්තම් ඉතින් අපිට ඒකයි බැරි. මොකක්වත් ව්‍යාපාර එහෙම අපිට කරන්න බැරි ඒක බොරු කියන්න බෑ. නැත්තම් මේ මොනවා හරි ජීවිතේ හරි තියෙද්දි මේ එහෙම දේවල් කරන්න තිබ්බ බොරු කියන්න අමාරුයි. ඇත්ත කිව්වොත් එහෙම කරන්නත් බෑ. කෙසේ වෙතත් ඒකෙන් අපිට මානසික සහනය ඉතුරු වෙනවා නොකර සිටීමෙන්. හැබැයි ඉතින් සම්‍යප්ප්‍රයෝග නම් කරනවා. ඒ කියන්නේ යහපත් තත්ත්වයක් උදා කිරීම සඳහා කෙනෙකුට යහපතක් උදා කර ගැනීම සඳහා තමන්ගේ ආත්ම ආරක්ෂාව උදෙසා ප්‍රයෝග සම්පatti රැක ගන්න ඕන. ඒ වගේ යහපතක් උදෙසා ඒකට කෙනෙකුට අහිතක් අනර්ථයක් නොවන කුඩා ප්‍රයෝග සම්පatti නම් ඉතින් තියෙනවා. ඒවා නොකර බැරි නිසා ඒවා නොකලේ නැති වුණොත් එහෙම කෙස් ටික නැන්නේ තත්ටි හරි බේරගන්න එපායි. ඒ නිසා මේ ඒ තත්ටි හරි බේර ගැනීම සඳහා තමයි ප්‍රයෝග සම්පatti යොදන්නේ. හොඳයි. අර විදිහට තමයි කරන්න තියෙන්නේ. බල්ලෝ ඉන්නකොට ගඳ ගන්නවනම් බල්ලා ඉවත් කරාම ගඳ නැහැ. ජීවිතේ ගැටලු නම් ප්‍රශ්න නම් තමන් බලන්න මේ ගැටලු ප්‍රශ්න ඇති කරන ස්ථානේ මොකක් හේතු වෙනද තමන්ට මේ දේ සිද්ධ වෙන්නේ. අර එක පුජ්‍යලේකුට නිින්ද යන්නේ බොරු කියන නිසා. ඒ වගේ තමනුත් වංචාවක් කරනවා නම්, බොරුවක් කරනවා නම්, එහෙම මේව කරනවා නම් තමන්ගේ සිතේ පීඩනයන් වැඩි වෙනවා. මොන වගේ කෙලෙස් වලට ආසක්ත වෙලාද යන්නේ කියලා බලන්න. ඒ දේවල් ඔස්සේ තමන් බලන්න ඕන. මම වෛර කරන්නේ මොනවටද මේ? මම ආස කරන්නේ මොනවටද? මොකද්ද මේ සංඥාවේ, මේ අදහසේ මොන දෙයක්ද මේකේ තියෙන්නේ කියලා. දැන් සමහර මිනිස්සුන්ට මේ දැන් ලෝභ දේශ මොහ කියන්නේ ඉතාම හොඳ නැති දෙයක්. රාග මදමාන කියලා කියන්නේ ඉතාම හොඳ නැති දෙයක්. ඒත් සමහර මිනිස්සු ඒව ජීවිතේ වඩා දියුණු කරගන්නවා. පමුණු කරගන්නවා මේ. දැන් මම දවසක් ගියා මේ අංකල් කෙනෙක්ගේ මහත්තයෙක්ගේ ගෙදරකේ ඉස්සරහා. ඒ අංකල් වැල්පෙන්ඩර වෙනෝම වවල දිනවා පැත්තක. මොකද කිව්වා මේ මිනිස්සයා නාගි මිනිස්සයා. මොකට බොනවද මන් දන්නා හදාගෙන. ඇයිද ඔහො බිහුවම කෙලස් වැඩි වෙනවනේ. සාමාන්‍ය කෙලස් අවසන බෙහෙදක්නේ. එතකොට ඒව වර්ධනය කරගන්නවා. ඉතින් ඒවා මිනිස්සු වැලක් විය යුතු දුරු කළ යුතු දේවල් මිනිස්සු කෙලස් අවශ්‍ය ගැනීම සඳහා අර විදියට ක්‍රියා කරනවා. වල බය කොට බය මිනිස්සු වයසක අංකල්ලා කරන වැඩ. ඉතින් ඒ නිසා එදාසක් ගියා මම නිවසකට. ඉහාර ගියාම අසන කාන්තාවගේ රූපයක් වස්ත්‍ර අඩු ඒකේ ෆොටෝ ඒකේ වස්ත්‍ර තිබුණේම නැද්ද කොහෙද? ගේ ඉස්සරහම ගහලා තියෙනවා. තමන්ගේ දරුවෝත් ඉන්න ඔක්කොම ඉන්නවා. මං කිව්ව මහත්මයා මේ රූපේ එච්චර හරි නෑ නේ. ගෙදර ගෑල් ළමයි දෙන්නෙකුත් ඉන්නවානේ. නෑ නෑ ඒක හරි කලාත්මකයිලු. ඇඳලා තියෙන විදිහ කලාත්මකයිලු. මං කිව්වා හොඳ කලාත්මක. මේක දැක්කම තියෙන ඇඟිය මොකද්ද ඔබතුමාට කියලා. නෑ මට නම් හරි කූල් එකක් දැනෙනවලු. මං කිව්වා හොඳ කූල් එක කියලා. ඉතින් මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා අපිට ස්ට්‍රෙස්, අපිට ප්‍රශ්න, අපිට ගැටලු. අවිල මේව තියෙනවා කියලා ඊළඟට කියනවා. අර කියලා සැරේ මේ කියලා සැරේ ප්‍රශ්න තියෙනවා කියලා ඊළඟට කියනවා. ඉතින් ඒ නිසා අර ජීවිතේව අවම කරගන්න ඡායා රූපයේ ඉඳලා දර්ශන සම්පත්තියේ ඉඳලා වර්ණයේ ඉඳලා වැඩපිළිවෙලවල් හදා ගන්නවා නම් ජීවිතේ සෞම්‍ය වෙනවා. භෞතික කෙලෙස් අවම කරගන්න වැඩපිළිවෙලවල් හදා ගන්නවා නම් හඳයි. කෙනෙකුට තියෙන්නට ඕන යම් ආකාරයක ජීවිත රටාව ගොඩනගා ගන්න යම් කිසි උනන්දුවක්, ඕනකමක්, තණ්හාවක්, ආශාවක් තියෙන්න ඕන. ඒක හරියට බතට ගින්දර දානවා වගේ. ඒක අඩුවෙන් ගින්දර දාලා බතක් හොයන්න බෑ. වැඩියෙන්ම ගින්දර දාලා බතක් හොයන්න බෑ. හොඳ එකපාරට හයියෙන් හොස් ගාලා ගින්දර ගොඩක් දැම්ම මොකද වෙන්නේ බත? බත හරියට තැම්බෙන්නේ නෑ. බතට කාලයක් තෝන නැසි ප්‍රමාණයට ගින්දරක් තෝන. ඒ වගේ ජීවිතේට මේ දේව කලමනාකරණය කරන්න ඕන. එහෙම කලමනාකරණය කර ගැනීමෙන් තමයි ජීවිත සාර්ථකත්වයේ කියන එක ඇති කර ගැනීමට හැකියාව තියෙන්නේ. ඒ කියන කියලුම කරුණු එකතු පහදු වෙනකොට ගයක් සියල්ල එකතු පහදු වීමෙන් ගොඩනැගෙනවා වගේ ගඩොල්, වැලි, සිමෙන්ති, ලී ආදී කොට ඇති නොයෙකුත් දේවල් එකතු පහදු වෙනවා වෙලා ගියක් හදනවා වගේ කරුණු රාශියක එකමුතුවක් තමයි ලස්සන ජීවිතයක් කියන කාරණය ඇතුලේ තියෙන්නේ. එතකොට තමයි ජීවිතේ සහනශීලී වෙන්නේ. මුලින්ම 100ට 100ක් නෙමේ සහනශීලීත්වයේ බලාපොරොත්තු වෙන්න ඕන. මුලින්ම ටික ටික. අපි කවුරුවත් එක පාට ලොකු වාහනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද? බයිසිකලයක්, මොටෝ සයිකලයක්, පොඩි වාහනයක් එහෙම බලාපොරොත්තු වෙන්නේ. ගෙවල් හදනකොට වුණත් එහෙමයි මිනිස්සු ගොඩක් අය ගෙවල් හදාගන්නේ. නිලතල ලැබනකොටත් එහෙමයි. එක පාරට ජනාධිපතිකම අල්ලන්න ගියාම මිනිහා නැහැනවා. කාලයක් තිස්සේ හෙමින් අත්දකිනුත් එක්ක ඇවිල්ලා තමයි ඔය අවුරුදු 24 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් තමයි දැන් වුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ. කාලයක් තිස්සේම ඒ ශ්‍රේෂ්ඨය තුන පරිණත වෙනවා. ඒ වගේ තමයි සැනසෙල්ලත් හොයන්නේ විමසුම් බුද්ධියෙන්. අපි ඇඳුමක කටු ඇරුණාම අපි කටු හොය හොයා ඔය තුත්තිරි කටු මේ ඇනෙනවනේ ගම බිමක් ගියන් කැලෑවල. අපි හොය හොයා කට්ටෙන් කට්ට ඉවත් කරනවා. ඒ වගේ අපි හිත දිහාත් බලලා හිත පීඩාවටපත් කරන, හිත මේ කලම්බවන, හිත බහැටපත් කරන දේවල් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕන. දැන් සමහර තැන්වල තරුණයෙක්ගේ ළඟට ගියාම ඒ තරුණයාගේදල විශාල මේ නරියෙක්ගේ මේ මේද මොනවද සතෙද්ද මොකද උගුරු වෙද්ද මන් දන්නේ මේ ඔළුව විතරක් ඒක පුළුම් පුරවල මේව කළා දතුත් එක්ක මෙහෙම එයාගේ කණ්ණාඩිය උඩින් බලන් ඉන්න විදිහට ගහලා තිබුණා. මම දැන් මේක දැක්කහම මොකද හිතෙන්නේ? ඒ කියන්නේ බය මං කො මේක දැක්කම එම දවස මහා කාලාගන්ති දවසක් වෙන්නේ මේ වගේ භයානක රූපයක් දැක්කම ඔයගෙ හිත සෞම්‍ය වෙනවද? දවසක කම්පියුටර් එකක් ඉස්සරහා දාලා තිබ්බ බුරාගෙන පයින් විශාල කළු බල්ලේ. ඉතින් මං හෝ මේක දැක්කම මොකද හිතෙන්නේ? යහපත් සිතුවිලි උපදිනවද? ඒ වෙනයක් උපදින ඊට පස්සේ බය ඇති වෙනවා. ඈ තව පිටසක් හිටියද ඒ අය කියවන්නේම හොල්මන් පොත් කියවන්නේ. ඊට පස්සේ කියනවා නිතරම හාමුදුරනේ මම පොඩි දෙයකට ඇති ගන්නවා මට පාර බනින්නත් බයයි පාරේ තනියෙන් යන්නත් හරිම බයයි කියලා කියන වෙවුලනවා මට පොඩ්ඩක් කවුරු මොනව හරි කිව්වත් මම තැති ගන්නවා කියලා කිව්වා. ඉතින් මම දන්න නිසා මනෝවිද්‍යාත්මක කරුණු මම අහුව මේ වගේ ත්‍රාසජනක මෙහෙම සංගරාවල් නව කතා කියවනවද? ඔව් හාමුදුර මම ඒවම තමයි කියවන්නේ. ඒටි ඒව කියවනකොට අර බය බය කියන එක දිගටම දිගටම ත්‍රාස්‍ය කුතුහලය බීතිය කියන එක ඇවිල්ලා ඊට පස්සේ බියජනක ස්වභාවයක් තමා තුළ නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ මනස තුළ වැරදි රටාවල් නිර්මාණය වුණාම ඒ වැරදි ගුණය තමා තුළ පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳ ගුණයක්, සැහැල්ලු ගුණයක්, සෞම්‍ය ගුණයක් තමන්ගේ හිත තුළ පුරුදු කරන්න ගිනි ගන්නෙ නැති නිවෙන ගුණයක් හිත තුළ පුරුදු කරන්න වැඩපිළිවෙලක් කරන්න ඒක හරියට නිතරම ස්වභාවයෙන් වෙන්නේ හිත රත් වෙන එක. අපි ධර්මයෙන් ඒක මොනවද කරන්න ඕන? සීතල කරන්න ඕන. උදාහරණයක් වශයෙන් මේ AC මැෂින් එක. මේ AC මැෂින් එකේ ඇතුලේ තියෙනවා මේ කූල් කරන ගෑස් එකක් තියෙනවා. AC ගෑස් එක. ඒ ගෑස් එක දැඩි සීතලෙන් යුක්තයි. ඒ සීතලෙන් යුක්ත මේ ගෑස් එක ඔය තඹ බටහර ගමන් කරනවා. මේ ඇතුළත තියෙන රස්නේ වාතය එයා උරල ගන්නවා. අරගෙන ඒ රස්නේ වාතයේ හිටියයි දවටනවා. දවටලා ඉවර වෙලා ඒක ඒ වාය තුල ඇති කරන රස්නේ ගෑස් එකේ අර එළියට ගිහිල්ලා නැවතත් සීතල කරලා ගෑස් එක යවනවා සීතල ගෑස්. ඒ ගෑස් එක හරහා තියෙන ඒ තඹවට වල තැවරෙනකොට මේ එළියට සීතල වාතය එනවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතෙත් තියෙන්නට ඕන නිතරම විසුද්ධිය කරන, එහෙම නැත්නම් පිරිසුදු කරන ගුණයක් තියෙන්න ඕන. ඉතින් තමන්ගේ හිත පිරිසුදු කරන්න තියෙන එකම ගුණය තමයි කොස්සක් වගේ ගුණයක් තමයි, පිරිසුදු කාරකයක් වගේ ගුණයක් තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාවට ධර්මය යහපත් ලෙස ප්‍රමාණවත් ලෙස යදවන්න ඕන, නුවණ යදවන්නට ඕන. ඒ යදවීම තුළින් තමන්ට දැවීම පිච්චීම නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ එහෙම තිබුණාම ඒවයින් දුර වෙලා ඒවෙන් ඈත් වෙලා ඔහුට ඒ දේවල් ළඟා කර ගැනීමට හැකියාව තියෙනවා. ඔකට උදාහරණයක් ලස්සන කතාවක් තියෙනවා පින්නතුනේ. මිනිස්සු එක එක තැන්වල නතර වෙනවා මේ සමාජයේ. සමහර අය නිල කල තානාන්තර ළඟ නතර වෙනවා. සමහර අය ස්ත්‍රී රූපයක් ළඟ පුරුෂ රූපයක් ළඟ නතර වෙනවා. සමහර අය එක එක සමාජ මට්ටම් වල ධන සම්පත් වල නොයෙකුත් නොයෙකුත් තැන්වල නතර වෙනවා. ඒ වයින් සියල්ලගේම ආදීනවේ දකින දකිනේ දකින දකිනේ ඒ කෙනා ඒව අතහැරගෙන ඇවිල්ලා මේ නිවන් මඟ කියන තැන නතර වෙනවා. අපිට හමු වෙනව නේද එහෙම කට්ටිය මේ සමාජයේ වුණ තරම් හමු වෙනවා. ඉතින් ඒ අයගේ හිතට දැනෙන ස්වභාවය ප්‍රමාණය එයාට වටිනකමක් දැනෙනවා නේද? ඉතින් අපි තරුණ කාලේ හැටියට ඉතින් ඒ ලස්සන ගෑල්ලමයි කී දෙනෙක් නම් ඉතින් අතවල්ලා තියනවාද? නමුත් ඉතින් යන්න තිබ්බනේ. ගියේ නැත්නම් අපෝයි මේ බර කරත්ත කර දිහා මට නැහැ බෑ කියලා කරලා අපි මානෝ නැවිලා. නේද? ඉතින් ඒ නිසා මොකද ඊට වැඩි විමුක්තිය මේ ජීවිතය තුල හොයා ගන්න පුළුවන් ඊට වැඩිය සේවය මේ ජීවිතය තුලින් කරන්න පුළුවන් ඒ දෙයට ඒ කරුණු කාරණා කරන්න බහු ජනතාවක් ඉන්නවා ඊට මීට වැඩිය හොඳයි මේ නිවන් මඟ තෝරගන්න කියන අදහස පහළ වුණා ඒ ඔයත්තන්ටත් එහෙමයි ඔයත්තන්ටත් ගෙවල් වල කරදර මේ ප්‍රශ්න තියෙනවා ඊට වඩා සොඳුරු ටෙලිනාට්‍ය මේවත් තියෙනවා පහසුවෙන් ඉන්නත් පුළුවන් මොකක්වත් වීදමුකුත් නැහැ නමුත් ඒ වයි තුල තියෙන හරයට වඩා දෙයක් ධර්මයේ තුල දකින නිසා ධර්මයට ඒවෙන් ඈත් වෙලා සමහරලාට බැනුම් අහගෙන හරි එනවා සමහර මහත්තුරු කැමති නැහැ නෑක දොස්තර මහත්තයෙක් ඉන්නවා බෙහෙත් ගන්න ගියාම මූණ බලන්නේ නැහැ බඩේ කැක්කුමක් කිව්වොත් අහක බලන් ඇඟිල්ලෙන් බෙහෙත් දුන්නා. මොකද හේතුව? හාමුදුරුවොත් එක්ක තරහයි. මොකද කිව්වහම මේ නෝන හැමදාම බහවලා වැඩසටහන් වලට යනවා. මොකද කියලා බැලුවහම මේ දොස්තර මහත්තයර ගෑම හදලා සීතකරණයට දානවලු දාලා නෝන භාවනා වැඩසටහන. ඉතින් කන්න තරහයි හාමුදුරුවොත් එක්ක. ඉරාසෙයි නෝනලාට කියන්න තියෙන්නේ ඒක කරන්න එපා. මාත්‍රන් හොඳට කෑම බීම තේක බව හදලා බෝතලෙට දාලා බාහන වැඩසටහන වලට යන්න නැත්නම් අපිත් එක්ක තමයි අවසානේ වෛර කරන්න පටන් ගන්න මාත්‍රු. ඒ යුතු ගන්නුත් ඉෂ්ට කරන්න. ඒ දේවල් කරන්න බෑ ඉතින් මේ භාර්යාවක් හැටියට. එහෙම කරන්න ඕන. මට එහෙම දොස්තර මහත්තයෙක් කම්මුණා ඒකයි මම එන්නේ. හිත පිරිසුදු කරගන්න ওই කරුණ ටික එකදු පහදු කර ගන්න පුළුවන්. ඉන්ද්‍රිය ඉක්මවා දකින්නේ කෙසේද? බොහොම හොඳයි. අපි ඉස්සෙල්ලම තේරුම් ගමු ඉන්ද්‍රියට සාපේක්ෂිතව දකින්නේ කෙසේද කියලා දන්නවද ඔබ? ඒක දන්නවනේ. ඉන්ද්‍රියට සමානව දකිනවා. ඒ කියන්නේ දැන් කොස් ගහක් දකිනවා. කොහොමද ඉන්ද්‍රියට සමානව දකින්නේ? පෙර කවුරු හරි අම්මා තාත්තා මුලින්ම හඳුන්වලා දුන්න පුතේ මේක කොස් ගහ මේක අපි මේවා ආහාරයට ගන්නවා මේ ලී මෙහෙමයි මෙහෙමයි යට කාලේ ව්‍යංජන හදන්නත් මේ පොලොස් ගෙඩි ගන්නවා කියලා ඔන්නෝම අපි කියලා දෙනවා එතකොට පෙර මතකයෙන් තමයි හැමදෙස්සෙම මේ ගහ දිහා බලන්නේ හරි පෙර මතකයක් නැතුව තමයි හැබැයි ඔබ මුලින්ම ওই ගහ දැක්කේ කුඩාම කාලේ දැක්ක මුලින්ම ගහ දැක්කේ පෙර මතකයක් නැතුව දැක්කහම තමයි ඔය මොකද්ද අම්මා මේ ලොකු ගහ කියලා හවා පුතේ මේක කොස් ගහ මේක මේ ගෙඩි කනවා වෑංජන කන්න දවල්ට යන්නේ අපි ගෙඩියක් කඩමු ඈ කියලා කඩන් ආවා එතකොට මුලින්ම දැක්කේ ඉන්ද්‍රිය ඥානේ තොරව දැන් අපි ඉන්ද්‍රිය ඥානේ යුක්තව දකිනවා අපිට මේ වචන ගොඩාක් ඇහෙන පොඩි කාලේ බබාලා ඇස් ඇරෙර මෙහිම බලාගෙන ඉන්නවා. එයාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. නොදන්නා භාෂාවකින් කට්ටියක් කතා කරනවා වගේ. එයාට කෙමින් ඒත්තු ගන්නවනවා අම්මා, තාත්තා, බාප්පා කියලා. ඊට පස්සේ ඔන්න එන්න පටන් ගත්තාම ඔන්න බාප්පට බාප්පා කියනවා. තාත්තට තාත්තා කියනවා අම්මට අම්මා කියන පටන් ගන්නවා. එයාට ඉන්ද්‍රිය ගෝචර බුද්ධියක් ඇති වෙනවා. මෙයා චලනය කරන්න පුළුවන්. අම්මා කියලා කිව්වහම මෙයා චලනය කරන්න පුළුවන්. තාත්තා කියලා කිව්වහම. එයාට තේරුම් යනවා මේ අම්මා කිව්වහම එන්නේ මෙයා, තාත්තා කිව්වහම එන්නේ මෙයා. එයා ඊට පස්සේ ඒ වස්තුව චලනය කර ගැනීම සඳහා, එහෙම නැත්නම් ගෙන්වා ගැනීම සඳහා අවදි කිරීම සඳහා ඒ අදාළ වචනේ සොරේ උච්චාරණය කරනවා. ඒ තමයි ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ මුල තිබුණේ නැති දේ ඔන්න ක්‍රමානුකූලව ඇති වෙනවා. ඒ වගේම තමන්ට තමන්ව ආමන්ත්‍රණය කරනවා. ඒ තමයි මම මට පුළුවන්. මම කරනවා. මට හැකි. මට වේදනාවක්. මට දුකයි. මට සතුටයි මට ඉරිසියයි ඔහොත් කියනවා හැමදේම කියන එකට ඒ හැම දෙයකින්ම මමත් මම අවදි කරගන්නවා දැනුම් සම්භාරයක් දැනුම් මල්ලක් තියෙනවා ඇතුලේ ඇස ඔස්සේ ක්‍රියාත්මක වෙන, කන ඔස්සේ ක්‍රියාත්මක වෙන, නාසය ඔස්සේ ක්‍රියාත්මක වෙන, දිව ඔස්සේ ක්‍රියාත්මක වෙන, ශරීරය ඔස්සේ ක්‍රියාත්මක වෙන. එක එක විග්‍රහ කරන්න ගිය ගොඩක් වෙලා යනවනේ. දැන් දැනුම් මල්ලක් තියෙන ඕකට තමයි බුදුහාමුදුරුන්ගේ වචනේ තමයි උපාදාන කන්ද. උපාදාන කන්ද තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පොඩිම කාලේ අර පිටින් තියෙන උපාදාන කන්ද නැති වුණාට සසරින් ගෙනාව උපාදාන කන්ද තියෙනවා. ඒක යට තියෙන්නේ ගොඩාක් සියුම්ව තියෙන්නේ. ඉන්ද්‍රිය මේරුවේ නැහනේ. ඉන්ද්‍රිය මේරුවේ නැති නිසා සියුම්ව තියෙන. උදාහරණයක් වශයෙන් කුඩා කොස් ගෙඩියක, කුඩාම පොළොස් මේ වෙහෙක ලুকু ඇට නැහනේ. ඔව් පොඩියට තියෙන මදුළු එහෙම පොඩියට ගන්න මේ වෙලා නැහැ. නමුත් ඒක විශාල වෙනකොට තමයි ඇට මදුළු ශාල වහල්ල විශාල වෙලා මැදෙන්නේ. ඒ වගේ අර උපාදාන ස්කන්ධ බලය තිබ්බත් අර කුඩාම කාලේදී ඒක වෝම අල්ප වශයෙන් තියෙනවා. ඒ අල්ප වශයෙන් තිබීමෙන් ශරීරයේ මනාව ශක්තිමත් වෙනවත් එක්කම ඊට අනුබද්ධව අර උපාදාන ස්කන්ධ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. වේදනාවක් තියෙනවා. හැම දෙයකින්ම වේදනාවක් තියෙනවා. වේදනාවට කැමති. මේ හිතට වේදනාව කියන එක අවශ්‍යයි. වේදනාව නැත්තම් කැමති නෑ. තමන්ට වේදනාවක් තියෙන දෙයක් තමයි කැමති. ඔය ප්‍රේමයන් පවා උස්සන්න වෙන්නේ කුතුහලය, බය, බීතිය, විරෝධතා තියෙන තැන. දෙපැත්තෙන්ම ගියොත් හරි අපේ පැත්තනොත් කැමතියි, ඔය පැත්තනොත් කැමතියි. අපි කරමු ගියොත් බෑන්නම කරාදිනවා, දෙන්නම බෑ කියනවා. නිකන් හරි බලන්න දෙන්නේ දෙපැත්ත විරුද්ධ වෙන්න. අපි හොරෙන් හරි බලලා යනවා. කියලා අර ඒකට කියන්නේ මනුස්ස විඥානය කැමති අභියෝග, වේදන, විරෝධතා ඉදිරිපත් කරන්න. ඒ නිසා නරක මේ සම්බන්ධයක් දුව පුතා ඇති වුණොත් එහෙම කෙලින්ම කියන හා අපි කැමති ඉක්මනට කරමු වැඩේ කරලා දෙන්න කිව්වොත් බෑ කවදාම. මාම ඕකට කැමති නෑ, පත්තු පලාද යන්නේ නෑ, ගඟේ දාන කියලා කිව්වොත් කොහොම හරි වැඩේ කරගන්නවා. ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා මේ මනස තුන. වේදනාවට කැමති ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මනුස්සයෝ එක එක ආස්වාද ගුණයන්, ඒ කියන්නේ හිතේ සමහර අය සෞම්‍ය තත්ත්වේ බලාපොරොත්තු වෙන, සමහර අය ගිනි ගන්න තත්ත්වය. ගිනි ගන්න තත්ත්වේ බලාපොරොත්තු වෙනවා. උණුසුම් තත්ත්වේ බලාපොරොත්තු වෙනවා. එතකොට මේ උණුසුම් තත්ත්වය කියන එක ඇති වෙන්නේ වැරදි වැඩ කරනකොට. වැරද්දක් කියලා ලෝකයේ දෙයක් සම්මතද, ඒ වගේම ලෝක ධර්මතාවයේ දෙයක් සම්මතද, ඒ ලෝක ධර්මතාවයේ හරි සමාජ සම්මත ධර්මතාවයේ හරි වැරද්දක් කියලා තන ඇති වෙනවා. කුතුහලයක් කියන එකක් ඇති වෙනවා. ඒ කියන්නේ බයක් කියන එකක් ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය පිරිනතුන්ට කඩේ පිලේ කොතන ඉඳන් මේ 24 පැයේ ඕනම වෙලාවක කෑමක් කෑවට බයක් හිතෙනවද? නෑනේ. නමුත් අපිට බයක් හිතෙනවා. අපි හරියෙන් මෙහෙන් හැංගිලා කර්ටන් දාගෙන මේ කරලා මිනිස්සුන්ට වෙන්නේ පොඩ්ඩක් ගේන්න කියලා හොරෙන් ගහලා ලයිට් එකක් ඇදලා නේද? ඒව කරනවා. දැන් අපි වුණත් එහෙම මම බනට එහෙමයි කියලා. ඉතින් ගෑස් ටික වැඩි වුණොත් අය අප ටිකක් එහෙම ගේන්නගෙන ඉතින් කකා එනවා. ඒ හොරෙන් කන්න වෙන්න කන්නේ. එතෙන් දැන් ප්‍රසිද්ධව කිව්වට ඉතින් මොකද වෙන්නේ? මොකද මං සිල් සමාදන් වුණාට බඩ සිල් සමාදන් වෙලා නැහැ. මම මොනෝ කරන්නේ? ඉතින් මගේ උමනාට නේ මං කන්නේ බඩේ උමනාවට. නේද? මම නෙමෙයි වගේ. ඉතින් මොකද වෙන්නේ? බයයි. බය. ඒ කියන්නේ ඒක හේතුව ලෝක ධර්මතාවයේ සම්මතයක් එහෙම දෙයක් නැහැ. ඒ නිසා මට ඒක හිතට ප්‍රශ්නයක් ඒක නැහැ. නමුත් සමාජ ධර්මතාවය තුළ ඔව් සම්මතය තුළ වැරද්දක් කියලා නිර්මිත කරලා දෙනවා. ඒ නිසා එහෙමනම් අපි මේ ලෝක ධර්මතාවය තුළින් සම්මත කරපු දෙයක් හරි ඒ වගේම සමාජ සම්මත ධර්මතාවයේ හරි ලෝක ධර්මතාවයේ හරි මේ වැරද්දක් වන ඕනම දෙයකින් මිනිස්සුෙකුට යම්කිසි වේදනාවක් හටගන්න දෙයක් තියෙනවා. ඔය වේදනාව කියන දේ එකවරම ෂණිකවම දකින ආකාරයෙන් මිනිසයට දුක විදියටත් සතුට විදියටත් පෙරලෙනවා. බොහෝ සුඛ වේදනාවක් වෙන නොනාව එකපාරටම ඒ වේදනාව ඔස්සේ නරක චරිතයක් නරක කාරණයක් ආරංචි වුණොත් එහෙම ඒ වේදනාව එතන ඉඳලා පේන්න පටන් ගන්නවා දුක් වේදනාවක් හැටියට. මෙතෙක් කාලයක් අර හිතර දැවෙච්ච වේදනාව ඒක දුක් වේදනාවක් විදියට බලන්න පටන් ගන්නවා. ඒක තමයි හැටි. ඕනම දෙයක හරි ඒක තමයි හැටි. ඇති වෙන තියෙනවා. දැන් මම එක මහත්මයෙක් කිව්වා මට හාමුදුරුවනේ හරියට රාගසිත පහළ වෙනවා. මම මේ දැනුත් මේ වාහනේ ලෝගන යනකම මේ ලස්සන ගෑල්ල මේ පාරේ දැක්ක මට හරි ආස හිතුන ජිප් එක හරවන් යන්න හිතුවා මට කිව්වා. ඉතින් අවංකව කිව්වා ඉතින් යාට හිතිච්ච දේ. මං ගෝ මහත්තයා මීට පස්සේ එහෙම ගෑල්ල මේ දැක්කහම ඔයා හිතන්න එයාට HIV දිනවද දන්නේ නැහැ කියලා. දැන් එහෙම දිනවයි කියලා කිව්වොත් ඔයාට මොකද හිතෙන්නේ? හා පෝහාමුදුරනේ බලන්නවත් හිතෙන්නේ නැහැ කිව්වා. මං ගෝ එහෙනම් මීට පස්සේ එහෙම හිතාගෙන යන්න එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි කියලා. ඒ සිම්පල් වර්ඩ් එක. දැන් බලන්න. එයා දක්වන කෝණයට අනුව, එයා දක්වන ආකල්පයට අනුව අර විදිහෙසිට උණුසුම් කරවන ගැටලු ඇති කරනවා. අර විදිහට බලපු ගම නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා මේ ජීවිතේ දිහා බලන්න මේක සෙම කෙල සොටු පිලි ගඳ ගන්න මේ ලේ ගොඩක් තියෙන මේ ලේ ගොඩේ පිලි ගඳ කියන්නේ කොච්චරද ඈ. දැන් මේ අපේ මෙතන ඉන්න සියලු දෙනාගේම මල පහ මෙතන ചാචි ගානක් තියෙනවා මේ බඩවල් ඇතුළේ මේ ඔක්කොම ටික මල පහ එක්ක එකතු කරොත් එහෙනම් මේ පත්තු බලා දින්න බෑ. මේ අහල පහල ගෙවල් මිනිස්සු ගෙවල් වලින් අස් වෙලා යනවා එළියට આવුත් මේවා සීල් වෙලා තියෙන හින්දා හොඳයි. මේ ස්වභාවය බලන්න. එතකොට බලනකොට තේරෙනවා ඔන්න නියම අදහස විඥාණයට යනවා. ඒකට අර වැරදි වේදනාව එයා තුලින් නැති වෙලා යනවා. ඒ ඔස්සේ ඇති කරගත්ත වැරදි වේදනාව ඒ තුලින් නැති වෙලා යනවා. ගීපු ගම ඒත් තියෙන ආසත්ත්ව භාවය නැති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ওই මුදල් පාවිච්චි කරනවා. ඒක වාට ජනාධිපතිතුමා කියනවා අද ඉඳලා 10 11 අවලංගුයි කියලා. ඊට පස්සේ මේ 10 11 වලට දීපු වඩිනාකම් සියල්ලම නැති වෙලා ගිහිල්ලා ওই පාරවල් තොටේ පාව මිනිස්සු 10 11 දාලා යනවා. මිනිස්සු කවුරුත් ඇහිඳ යනවද? ඇයි ඒකට තියෙන අර ආසත් බව සහ දෘෂ්ටි කෝණය, දෘෂ්ටි භාවය, වේදනාව නැති වෙලා යනවා. ඒකට දීපු වැලියු එක අගේ නැති වෙලා යනවා. ඒක එහෙම තමයි. දැන් ওই පෝසත් වෙච්ච අය කැමති ගම්මානයකට ගිහිල්ලා පැලක් හදගෙන ගමේ විදියට ජීවත් වෙන. මොකද එයා වටිනකමක් දීලා තියෙන ඒකට. සීල් ළඟේ කුඹුරේ වැලේ පැලේ යන්න ආසයි. මේ ඈත ගමක ඉන්න මිනිස්සෙක් හීනම වුණා. කොළඹ ලොකු ගයක් අරන් ලොකු වාහන අරන් හොඳ රස්සාවල් කරගෙන ජීවත් වෙන. එයා මේකට වටිනකමක් දීලා තියෙනවා. මෙයා ඒකට වටිනකමක් දීලා තියෙනවා. එතකොට වටිනකම කොතනද තියෙන්නේ? මනසේ. මනසේ තියෙන භෞතික දේ නෙවෙයි වටිනකම දීලා තියෙන්නේ මනසේ. දැන් අර කොළේද තියෙන්නේ අර වටිනකම? නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජයේ විසින් තමයි ඒක වටිනකම දීලා තියෙන්නේ. ඩොලරයකට සාපේක්ෂව ඒ වටිනකමක් දීලා තියෙනවා ඒකේ. ඒ වටිනකම ඔස්සේ සම්මතයක් තමයි ඒ වටිනකම කියලා හදවතට දැනෙන්නේ. එතකොට සම්මත ක්‍රමයකට තමයි තියෙන්නේ. හරි, ඕක තමයි ඔන්න ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් ලක්ෂණ ටිකක් ඔන්නම පෙන්නවා. හරි. ඉන්ද්‍රයන් ඉක්මවා බලනවා කියලා කියන්නේ ඇසට හසු කරගන්න බැරි ගුණයක් කියලා හිතන්න ඕන. ඇසට හසු කරගන්න බැරි ගුණයක් ගැනට අවධානය යොමු කළාම ඒක ඉන්ද්‍රිය ඉක්මවා බැලීමක්. නෑ, ඇසට හසු කරගන්න බැරි ගුණයක් ගැන කතා කරමුකෝ බලන්න මොන වගේ ගුණේද. අකාලිකයි කියන ගුණය ඇසට හසු කරගන්න බෑ. ඒ වගේම රය දහවල ඉක්ම වූ ගුණය කියන එක ඇසට හසු කරගන්න බෑ. සංඥා නිරෝධය කියන එක ඇසට හසු කරගන්න බෑ. රූප නිරෝධය කියන එක ඇසට හසු කරගන්න බෑ. එතකොට අර බැරි අතිංච ධර්මයක්, අනන්ත වූ ධර්මයක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. නුවණේ මුලින්ම කරන්නේ නුවණේ. එතකොට මොකද වෙන්නේ? ඔන්න නුවණට පේන්න පටන් ගන්නවා. අකාලික වූ, අතිංච වූ, අනන්ත වූ, නිරෝධ වූ, අශේෂ විරාග නිරෝධ වූ, තත්ත්වයක් ඔන්න පේන්න පටන් ගන්නවා. එතකොට මේ Nirodha tattweකට තමන්ගේ සිහිය යොමු කළාම මොකද වෙන්නේ? ඒ ඔස්සේ ගලාගෙන එන වේදනාවල් නැහැ. දැන් ඔබ මතක් කරගන්න නිවස ඔන්න වේදනාවක් ගලාගෙන එනවා. මොකක් හරි සුඛ හෝ දුක්ඛ හෝ මේක මගේ හෝ අනුන්ගේ හෝ කියලා වේදනාවල් ගලාගෙන එනවා. සමහර අයට තියෙන්නේ මේක මට අයිති නෑ කියන වේදනාව. සමහර අයට තියෙන්නේ මේක මගේ කියන වේදනාව. එක එක වේදනාවල් තියෙන මේ වේදනාව ලොකු ප්‍රශ්නයක්. ඒක ඇත්තක්. ඒක අපිට උනත් තේරලා තියෙන සමහර වෙලාවල් වලට මේකක් තියෙනවා. ඒක එක එක ස්වરૂපයේ වේදනාව. ඊළඟට තමන්ගේ ස්වාමියා දිහා බැලුවාම මෙයා මගේ ඊට දෙවියා කියලා සමහර අයට ඔන වේදනාවක් පහළන. මේ යකානම් මාව විනාශ කරන්න ආපු යකෙක් කියලා වේදනාවක් වෙන අයත් ඉන්නවා. මේ මිනිස්සයා උන්නත් එකයි මලත් එකයි ඔය ඉන්න මිනිස්සයා කියලා වේදනාවක් ඉන්න අය තියෙනවා. ඉතින් නොයෙකුත් ආකාරයේ වේදනාවල් තියෙනවා. ඔය දැන් ඔය කතා කරනවා. දැන් ඔය වගේ තමයි. එක එක දේවල් දිහා බැලුවාම එක එක වේදනාවල් එනවා. දැන් බලන්න අර වගේ Nirodha ගුණයක් දිහා බැලුවාම කිසිම වේදනාවක් එනවද කියලා? නෑ, වේදනා නිරෝධෝ. එහෙනම් වේදනා නිරෝධ වෙන්න වේදනා නිරෝධය දිහාම බලන්න. වේදනා නිරෝධ වූ ධර්මතාවය දිහාම බලන්න. ඒ රූප, ඒ ශබ්දත් එහෙමයි. මේ වචනය කියන එක ඉක්මවා බලන හැම මොහොතකම තියෙන මොකද්ද? වචනයක්, ඕනම වචනයක් ඔස්සේ වේදනාවක් තියෙනවා. දැන් මම තේරුම් ගත්ත හොඳ දෙයක් තමයි කුඩා කාලේ මේ ඉඳලා ඕනම මනුස්සෙක් යාළු කරගන්නත් පුළුවන්, තරහ කරගන්නත් පුළුවන්. ඒ කාලේ නම් මම සාමාන්‍යයෙන් කොල්ලන්ට ඔට්ටු අල්ලනවා මං ඕන කෙල්ලෙක් යාළු කරගන්නවා කියලා. එහෙම කියලා මේ ඕන්න මං අර ළමයාත් එක්ක කතා කරලා ඉන්නවා දැන් කියලා ඔට්ටු අල්ලලා ගිහිල්ලා කතා කරලා ඉන්න වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ මම දන්නවා ඕන කෙනෙක් හොඳින් කතා කරාම යාළු වෙනවා, තරහින් කතා කරාම තරහ වෙනවා. පුදුම හැකියාවක් තියෙන නේද? බලන්න. ඒක සාමාන්‍ය සිම්පල් වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් මිනිස්සුන්ව වර්ණ කළාම, අගය කළාම, ઈચ્છාබස් කිව්වහම හැවටෙන ගුණයක් ඉන්නේ. විශේෂයෙන් ওই මෝඩ අය එහෙම තමයි. ඉතින් මේ නමුත් කවදාවත් අපි මේ දේවල් වලින් නරක ප්‍රයෝජන ගන්න නැහැ. මොකද හේතුව අර ඇතුලේ තිබුණ සත්භාවයක් තිබුණ යහපත් ගුණාංගයක් තියෙන විහිළුවට තහලුවට එහෙම දේවල් මේ කරන කටයුතු මේ යෞවන කාලේ තිබ්බා. නමුත් අපිට ජීවන ප්‍රතිපත්ති තිබ්බ, දර්ශනයක් තිබ්බා. අද ඒකයි අද මෙතන ඉන්නේ. ඉතින් මේ ශබ්දය කියන කාරණේ අපි තේරුම් කරගත්තොත්, ශබ්දය කියන කාරණේ අපි තේරුම් කරගත්තොත් අර මේකේ තියෙන මායා ගුණ එහෙමනම් අපි ශබ්ද නිරෝධයක් දිහා බලනවා. ගන්ධයත් එහෙමයි, රසයත් එහෙමයි, ශරීරයට දැනෙන ස්පර්ශයත් එහෙමයි. සිතුවිල්ලේ තියෙන ස්වභාවය දිහා බැලුවහම මේ සිතුවිලි ආරම්භන වෙල තියෙන ස්වභාවයට ඔස්සේ, අරමුණු ඔස්සේ මේ වේදනාව පහළ වෙනවා. මේ අරමුණු චේතෝ විමුක්තියක් දිහා බැලුවහම අවධානය යොමු කළාම මොකද වෙන්නේ? චමණ්ඩ ඒ වේදනා නිරෝධය කියන එක ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් වේදනා නිරෝධය ඇති කරගත්තොත්, මේ වේදනා ත්‍රය කියන එක ඉක්මවා ගියොත් එහෙම ඔහු සියල්ල දැනගත්තා කෙනා බවට පත් වෙනවා කියලා. කියන්නේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව සහ මිශ්‍ර වේදනා සියල්ලම ඉක්මවුවට පස්සේ එයා සියල්ල දැනගත්තා. වේදනා නිරෝධෝ. වේදනාවක් නැත්තම් හිතට ගැටලුවක් තියෙනවද? නැහැ. ඔය ප්‍රශ්නයි කියලා කියන්නේ, ඔය වේදනාවයි කියලා කියන්නේ, ඔය දුකයි කියලා කියන්නේ, ඔය කනස්සල්ලයි කියලා කියන්නේ මොකද්ද? හිතේ තියෙන වේදනාව. වේදනාව. සමහර අය වේදනාව තමන්ට පීඩා දෙනකොට මොකද කරන්නේ? තවත් ඒ වේදනාවටම බැස ගන්නවා. තවත් ඒ වේදනාවටම බැස ගැනීමෙන් මොකද වෙන්නේ? වේදනාව ගොඩක් වෙනවා. ප්‍රශ්න ගොඩක් වෙනවා. දැන් අපි හිතමුකෝ ඔය තරුණ මහත්මයෙකුට රාගසිත පහළ වෙනවා. ඒ රාගසිත වර්ධනය කර ගැනීම උදෙසා ස්ත්‍රී ලෝල් භාවයට පාත්‍ර වෙනවා. ස්ත්‍රී ලෝල් භාවයට පාත්‍ර වුණාට පස්සේ ඒක එයාගේ සංසිඳිනවද? නැත. ඊට පස්සේ බස්සෙහිකවත් යන්න හම්බෙන්නේ නැහැ කාන්තාවකට. මේ විවිධාකාර දේවල් වෙනවා. ඉතින් ඒ දේවල් වෙනවා. දැන් විශේෂයෙන් වැඩිපුරම මෙතන වයසක හිටියට කවන්නේ මේ පස්වල ගියාම තරුණ කොල්ලන්ගෙන් නෙවෙයිලු පස්ස දින අංකල් ගාමි. අංකල්ලට වැඩි කියන කොල්ලොටන් ටිකක් කවුරුයක් තියෙන ලැජ්ජාවක් තියෙන බයක් තියෙන වයසට ගිහින දරුව මල්ලු හදලා ඔක්කොම කරලා කසාදත් බැඳලා ඔක්කොම කරලා ඉවරලා ඒ තරක සංසිඳිලා නැහැ. ඉතින් ඒක ඇත්ත. ඒක ප්‍රඥාව තුල මුදුන්පත් වෙන්නේ නැතුව ඒක සිද්ධ වෙන්නේ නැහැ. තව වෛද්‍යවරයෙකුත් දවසක් කිව්වා හාමුදුරනි අපි හැමදාම මේ ස්ත්‍රී රූපත් එක්ක ඉතින් අපි වැඩ කරනවා අපි දන්නවා මේවයි තියෙන මහා කුණු ගොඩක් ගඳ ගහනවා මේ කියලා. ඒත් හාමුදුරනේ මේ රාගසිත අපි නැති වෙන්නේ නැහනේ කියලා කියනවා. ඈ එදින තව එක්කෙනෙක් කියනවා හාමුදුරනේ අපි මෝචිරිය වැඩ කරන්නේ හැමදාම අපි විනී කපන කාන්තාව අතරපත් දෙනෙක්ගේ. ඒත් රාගසිත දුරු වෙන්නේ නැහනේ. එහෙනම් මේක වෙනම තැනක තියෙන ප්‍රශ්නයක්. එහෙමනම් ප්‍රඥාව නැත්තම් මේක මානසික ගැටලුව විසඳගන්නේ නැත්තම් මේක දුරු වෙන්නේ නැහැ. දුරු වෙන්නේ නැහැ. මෙතන තියෙන මානසික ගැටලුවක් ඊට ලබා දෙන වැරදි සංඥාවක් වැරදි ගුණයක් අධ්‍යාත්මය තුළින් ලබා දෙන වැරදි වටිනාකමක් වැඩි වැලියු එකක් දෙනවා මේකට. අගයක් දෙනවා. ඒ අගයක් දීම තුල තමයි මේ தত্ত্বය ඇති වෙන්නේ. දැන් ওই ගෝත්‍රික ජනතාව එහෙම ඉන්නෝ තාමත් ඔය ඇමල්සන් වනාන්තර එහෙම සම්පූර්ණ ගොඩහ ගෝත්‍රික ජනතාව ඉන්නේ තනිකර නිර්වස්ත්‍රව. කිසිම හැඟීමක් කිසිම ආකල්පයක් පහළ වෙන්නේ මං ගෙනල්ලා පෙන්නන්නම් මෙතන මටත් කවුද එක්කෙනෙක් පෙන්න ඕන දවසක කිසිම හැඟීමක් කිසිම ආකල්පයක් කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ මිනිස්සු දිහා බැලුවහම. ඒකට හේතුව තමයි ඒ මිනිස්සුන්ටත් ඒ මිනිස්සු දිහා එහෙම බැලුවයි කියලා එහෙම නෑ අර අපි ඇඳුම් බැලඳුම් ඇඳලා ඉන්න විදිහටම ඒ මිනිස්සුන්ගේ වැඩේ මිනිස්සු කරගෙන අවහ විවාහ වෙච්ච අය ඒ විදිහට ඒ විදිහට ඒ මිනිස්සුන්ගේ ජීවිත එහෙම තියෙනවා. දැන් මේ රටෙත් තිබ්බ කාලයක් ගොඩාක් කාන්තාව අර උඩු වස්ත්‍ර නැතුව එක්තරා කුලයක කට්ටියක් හිටියා. එහෙම හිටියා නේද මන්ද? උඩු වස්ත්‍ර නැහැ. පිරිමෑටත් නැහැ, කාන්තාව වඳින්නෙත් නැහැ උඩු වස්ත්‍රය. නමුත් එහෙම ප්‍රශ්නයක් වුණාද මොනවා හරි? ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක එක්තරා විදියක යම්කිසි සමාජගත වීමක් වුණාට පස්සේ ඒක දිහා බලන්නේ නැහැ. ඊළඟට දැන් යුරෝපීය පැත්තේ බැලුවාම සීතල කාලේ ඉක්මවලා ගියාට පස්සේ එන මධ්‍යස්ථ මේ වසන්ත කාලෙදි හැමෝම සැහැල්ලුවෙන් ඇඳලා යනවා. නමුත් නරක විදියට කෙක්කිනා දිහා බලන ගුණය නැති වෙලා යනවා. ඒක සමාජගත වීමක් ඇති වෙලා අර සංඥා ගුණය තුල ඕන් තුල ඒක නිර්මාණය වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ සංඥා ප්‍රශ්නයක්. සංඥා ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් අර සංඥා නිරෝධය කරගත්ත ලෝතර බුදු කෙනෙකුට අර සංඥාව ඔස්සේ ලබා දෙන කම්පණයේ වේදනාව නැති වෙන නිසා කිසිම දෙයක් එයාට කිසි වටිනකමක් ඇති වෙන දේවල් නෙමෙයි. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේට කොච්චර රූප සම්පත්තියෙන් ලොකු අය යෝජනාවල් එහෙම පාවා ව්‍යාවන බාගන්දි එහෙම නේද යෝජනා කරනවා. ඒ වුණාට ඒව කිසි දෙයක් පාපිස්නක් සේවත් පාවිච්චි කරන්න බෑ කියලා කිව්වේ. ඒකට හේතුව අර අධ්‍යාත්මික වේදනා නිරෝධයේ ඉක්මවලා ඉන්ද්‍රිය නිරෝධය ඇති කරගෙන වේදනා නිරෝධය ඇති කරගෙන දෙයක් ලෝකයේ අධ්‍යා වටිනාකමක් දෙන්න නැතුව බැලුවොත් පස්සේ ඒක කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ, කම්පනයක් ඇති වෙන්නේ නැහැ. එතකොට යම්කිසි වේදනාවක්ම තමයි එයාට ඇති කරවන්නේ මහ ගුණයක්. මම ලස්සන කතාවක් තියෙන මහත්තයෙක් කියලා. එයාගේ වාහනය ජිප් එකක් අරගෙන ගියාලා එයා සර්විස් සෙන්ටර් එකට ගියාලු. එයා සර්විස් කරන්න තියෙන මැද බාර් එකට එයාගේ වාහනේ දැම්මලු. දැන් වාහනේ සර්විස් වෙනවලු මම ඉතින් හරි ආඩම්බරෙන් ඉන්නවලු මේ. මොකද එහා පැත්තේ තියෙනවලු පරණ මිස්සුබිසි ජිප් එකක්. ඔය වාහනේ වගේද මගේ වාහනේ කියලා ඉන්නවලු හරි ආඩම්බරෙන්. එදැයි ලොකු මාන්නෙන් ඉන්නවලු මෙතන තියෙන ඔක්කොම වාහන වලට වඩා මගේ වාහනේ මිලාදිකයි. ලොකු වාහනයක් මම තමයි මෙතන ඉන්න ලොකු මිනිස්සයා. ඔහොම තියාගෙන ඉන්නකොට විතර කපාන අනිපතර ආවුල යගේ වාහනේ වගේ දෙකක් විතර වගේ වාහනයක්. දැන් යා කියනවා මම මුලින් ටිකක් අර ටිකක් ලොකුවට හිටියලු කොලර් එකේ මම හදාගෙන. අර යාබැත්තේ අර දෙකක් විතර වැටෙන වාහනේ දාපුව ගමන් හිතනවලු ෂා මට වඩා වටින වාහනයක් නේ. එයා මට වඩා පින් කරලා ඇති. දැන් කිය දැන් බලනවලු මිසුබිසි ජිප් එක දිහා බැලුවාම පරණ එකක් ජිප් එක ඒ ජිප් එක දිහා බැලුවාම හිතනවලු එයාට වඩා මම ලොකුයි කියලා අර ලොකු ජිප් එක දිහා බැලුවාම එයාට හිතනවලු එයාට වඩා මම පොඩි එයා මට වඩා පිං කරලා තියෙනවා මමත් ඒ වගේ එකක් අවදගාරි ගන්නවා කියලා හිතනවලු මේ මොකද්ද මේ අපි දෙන අගය දැන් මේ සංඥා නිරෝධය කරගත්ත කෙනෙක් මමංකාරය දුරු කරගත්ත කෙනෙක් ඔතෙන්ට යනවා. ওই වාහන් තුනම පේන්නේ කොයි විදියටද? අවශ්‍යතාවයන් සඳහා ප්‍රයෝජනෙට ගත හැකි. නමුත් කිසිදු වටිනාකමක් නැති. නමුත් මේ වාහනවල එකිනෙක වාහනවල තියෙන වේගය සහ පහසුව පිළිබඳව පමණක් උන්වහන්සේලා දකි. ඒත් මේවායේ තියෙන අමුතු වටිනාකමක් නොදකි. ඒ කියන්නේ වටිනාකමක් නැහැ කියලා දකින්නෙත් නැහැ. වටිනාකමක් තියනවා කියලා දකින්නෙත් නැහැ. දැන් බුදුදහමේ වැරදිලා තියෙන තැන තමයි මේ හැම දෙයක්ම වටිනාකමක් නැති දේවල් හැටියටත් පිළිකුල් දේවල් හැටියටත් බලන්න කියලා. පිළිකුල කියන්නේ සංඥාවක්. වටිනාකමක් නැහැ කියලා කියන්නේ සංඥාවක්. එහෙනම් වටිනාකමක් නැහැ කියලා හිතුවත් වැරදි වටිනාකමක් තියනවා කියලා හිතුවත් වැරදි මුකුත්ම නොහිත ඉන්න ඕන කියලා හිතුවත් වැරදි හොඳම දේ තමයි තමන්ගේ දෘෂ්ටි ජාලය නැති කරලා දුරු කරලා තමන්ට දෘෂ්ටි නැතුව මේව දිහා බලන්න පුළුවන් නම් අන්න ඒ නිසා තමන්ගේ හිතට ඇති වෙනවා වේදනා නිරෝධයක්. ඉතින් මුලින් ඇති වෙන්නේ 75 80ක් ඊට පස්සේ තමයි අනිත් සංයෝජන ධර්ම ඉවත් වීමෙන් 100%ක් ඇති කර ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි යම් තාක් දුරකට ඇවිල්ලා තියෙනවා ඒ தත්ත්වය අර අන්තගාමී වෙන්නේ නැතුව බලන්න පුළුවන් ගුණය. ඒ නිසා තමයි අද මේ සම්ධර්මය ඔබ හැමතෙ දේශනා කරන්නේ. එහෙම නැතුව බෑ. එහෙමනම් අර අචින්තියේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අනන්ත වූ අචින්තිය වූ චින්තනයේ ඉක්ම වූ සීමාවක් නැත්තා වූ ඒ ගුණය ප්‍රශංසා කරන්න කියලා කියන්නේ ඒ ගුණය සොයන්න කියන එක. ඒ ගුණය විමසුම් කරන්න කියන එක. ඒ ගුණය තුල පිහිටන්න කියන එක. ඒ ගුණය වඩන්න කියන එකයි එකින් අදහස් වෙන්නේ. ඒ ගුණය වඩන කෙනෙකුට අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අචින්තිය දේ අනන්ත දේ ප්‍රශංසා කරන කෙනා, අගය කරන කෙනා, ප්‍රායෝගික කරන කෙනා, ප්‍රගුණ කරන කෙනා විපාකයේ වශයෙන් උත් ලබන්නේ අනන්ත වූ දෙයක්. සීමාවක් නැති දෙයක්. ඒ කියන්නේ පටු කොටු නැති දෙයක්. අනිත්කුත් අපි මේ චින්තනය තුල ගොඩ ගහගෙන තියෙන හැම දෙයක් තුලම තියෙන්නේ අගය කීයද කියලා ඇහුවොත් අගේ මෙච්චරයි කියලා කියන්න පුළුවන්. දැන් ලෞකික ලෝකයේ ඉන්න කෙනෙක් ගෙදේ මහත්යගේ අගේ කීයද කියලා ඇහුවොත් කෝටියක් වටිනවයි කියයි. නෝනාගේ අගේ කීයද කියලා ඇහුවොත් අම්මෝ අම්මගේ කෝටියක් වටිනවන් කියයි. නේද? හැ එහෙම කියයි. ඒ නිසා හැම කෙනෙකුටම යංගිසි වැලුව එකක් අගේක් තියෙනවා. දැන් නිවසේ වටිනාකම කීයද කියලා ඇහුවොත් මෙච්චර වටිනවා කියයි. නේද? ඕනම දෙයක යම් කිසි වටිනාකමක් යම් ප්‍රමාණයක වටිනාකමක් තියෙනවා. නමුත් වටිනාකමක් කරන්න බැරි ජීවිතේ හා සමාන වටින දේවලුත් ලෝක මිනිසුන්ට තියෙනවා. නමුත් ඒත් වටිනාකමේ උපරිමයට ගිහිල්ලා ජීවිතේ හා සමාන වටිනාකමක්. ඒකත් වටිනාකමක් තමයි. උපරිම වටිනාකම් අතර ඒකත් එක වටිනාකමක් තමයි. අර ඔක්කොම ඔක්කොටම තමන්ගේ ළඟ තියෙන දේවල් වලට සමාන කරන්න බැරි දෙයකට අපි කියනවා ජීවිතේ හා සමානව වටිනවා කියලා. ඒවා තියෙන වටිනාකම. එහෙමනම් මේ වටිනාකම් සීමාව පටු සීමාවක්. පටු සීමාවක්. ඒ නිසා ලෝභ, ද්වේෂ, මෝහ පිරි ඔබේ සිතෙන් ලබා දෙන ආදරය, කරුණාව, දයාව එතරම් දිදුලන්නේ නැත. ඈ ඒක හරියට පත්තු නොවුණු බෝම්බයක්. පත්තු නොවන බෝම්බයක් නේද? තවරලාට එහෙම තමයි. නෝනා මහත්තයටත් මහත්තයනට සමාජයේ මිත්‍රයෝ මිතුරු මිත්‍රයනොත් එහෙමයි. ඉතින් පත්තු නොවන බෝම්බයක් කියලා හිතාගෙන හිටියාම හරි ලේසි. පුතඥ භාවය කියලා කියන දේ මං මගේ සහෝදරයෙක් වුණත් මම සලකන්නේ මේ මිනිස්සයා වුණත් පත්තු නොවන බෝම්බයක්. ඉන්ද්‍රිය පැත්තට නෙමෙයි ඔබ හැරෙන්න ඕන, ඉන්ද්‍රිය නිරෝධය පැත්තට හැරෙන්න. මේ ඉන්ද්‍රියන් වල තියෙන දේවල් කඩන්න බිඳන්න, මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, මේවා කැඩෙනවා බිඳිනවා වෙනස් වෙනවා කියකේ ගණන් කර කර ඉන්න එපා. එතකොට ඒ සංඥාවක්නේ. ඔබගේ සංඥා නිරෝධයේ පැත්තටයි ඔබ හැරෙන්න ඕන. ඒ හැරීම තුලින් තමයි ඔබට නිවැරදි දෙයක් ඔබේ සංඥාවට ගලාගෙන එන්නේ. තේරෙනවද? දැන් ඔය ගෙවල් වල ටීවී channel satellite ඒවත් අයි කරනකොට ඒ satellite එක හරවන්නේ ඒ අදාළ දත්ත එන පැත්තට. එතකොට තමයි පැහැදිලි රූප එන්නේ. ඒ වගේ අපේ මේ කොළුවෙත් තියෙන satellite එක හයි කරන්න ඕනේ. කොහටද? අන්න හර නිරෝධය ගලාගෙන එන පැත්තට හයි කරන්න. එතකොට මේ පැත්තේ නිරෝධ සංඥා කැමිනෙනවා. නැත්තම් ඉතින් ඔකට රාග සංඥා, ද්වේෂ සංඥා, මෝහ සංඥා, ලෝභ සංඥා ගලාගෙන එන පැති වලටත් හයි කරන්න පුළුවන්. ඒ හයි කරන් දැනට තියෙන්නේ මේ පැත්තටනේ නේ. ඉතින් දැනට තියෙන්නේ මේ පැති වලට හයි කරගෙන. මේ නිරෝධ සංඥා පැවිදෙන පැත්තට සැටලයිට් හයි කරන්න නුවණ අවධානය යොමු කරන් ඒ පැත්තෙන් ඔබට නිරෝධ සංඥා පැමිණේ. නිරෝධ සංඥා ඔබේ මනස සූපත් කරනවා. හෑ රාග සංඥා, ද්වේෂ සංඥා, මෝහ සංඥා, මාන සංඥා ආවහම මේක අවුල් කරනවා. දැන් ඔබේ ගෙදර වුණත් මොකද කරන්නේ? අපි මදුරුව ඉන්න පැත්තකින් දොරවල් අරලා දැම්මොත් එහෙම මේ පැත්තෙන් මදුරු වෙනවා. ඒක වැඩේ. ඉතින් අපි පැත්තේ දොරවල් අරින්නේ නැහැ. ඒ පැත්තෙන් මදුරු වෙනවා ඒ ජනෙල් අරියෝ. අපි ඒ නිසා මදුරු වෙන පැත්තක් අරින්නේ නැහැ. මේ මදුරු වෙන්නේ නැති පැත්තකින් දොරවල් අපි අරලා තියෙනවා වාත ආශ්‍රය පැමිණේ. ඒ වගේ අපේ මනසත් අපි විවෘත කරන්නේ නිරෝධ සංඥා පැමිණෙන පැත්තට. ඉතින් මේ විදිහට ඒ විදිහට නිරෝධ සංඥාවෙන් පූර්ණත්වයට පත් වෙනකොට මොකද වෙන්නේ? අර අපිරිසුදු වතුර උතුරලා යනවා, පිරිසුදු වතුර මෙදෙන්න පිරෙන්න පටන් ගන්නවා. දැන් මඩ වතුර කාලයක් පිරුණාට පස්සේ මොකද වෙන්නේ? මඩ දිය වෙච්ච ඔක්කොම ගඟට වැටුණාට පස්සේ මුළු ගඟම බොර වෙනවා. කියන්නේ වැරදි සංඥාවල් එකතු වුණාම හිත බොර වෙනවා. ඊට පස්සේ වැහැල ඉවර වුණාට පස්සේ අර ස්වභාවික උල්පත් වලින් දීර්ඝ කාලිනව ගලාගෙන එන ජලය ක්‍රමානුකූලව ගඟට එකතු වෙන්න පටන් ගන්නවා. අර ගඟේ තියෙන මඩ වතුර ටික ගහගෙන ගිහිල්ලා තාම පවිත්‍ර පිරිසුදු දිද්දුලන ජලය මේ ගඟේ ගහගෙන එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ නිරෝධ සංඥාවක් කරා තමන් අවධානය යොමු වෙනකොට නිරෝධයෙන් තමන්ගේ ජීවිතයේ ආත්මේ ඉන්ද්‍රියන් පිරී යනවා. වැරදි වැරදි පැතිවලට තමන්ගේ අවධානය යොමු වුණාම ඒ වයින් ගලාගෙන එන දේවල් වලින් ජීවිතය බොර වෙනවා, ප්‍රසන්න වෙනවා. ඒ නිසා නිරෝධ සංඥාවට ඔබේ අවධානය යොමු කරන්න. ඒ තුලින් ඒකට කියන්නේ කුසලස්ස උපසම්පදා. ඒකෙන් වැඩි කරගන්න ඒක. භාවිතා බහුලී කතා. ඒ නිරෝධ ගුණයන් භාවිතා බහුලව වඩන්න. දැන් මේ ධර්මයේ ඇසීමේදී හැම මොහොතකම ඔබ නිරෝධ සංඥාවන් වලට රැගෙන යනවා මේ කරුණු පැහැදිලි කරලා. ඒ නිසා ඔබගේ මනස අර ලෝභ ද්වේෂ මෝහ නැති, අලෝභ ආද්වේෂ අමෝහ නැති සියල්ලගෙන්ම නිදහස් වුණු ගුණයක්. ඒ වගේම අපි හොඳ විග්‍රහයක් කරනකොට මේ අලෝභ ආද්වේෂ අමෝහ කියලා කියන්නේ සැබවින් යථාර්ථය අඳුනගත්තාම සැබවින් අලෝභ ආද්වේෂ අමෝහ කියන ගුණයට පාත්‍ර වෙනවා. එතකොට අලෝභ ආද්වේෂ අමෝහ කියලා කියන්නේ උපාදානයක් නොවි සංඥාවක් නොවි තියෙනවා. දැන් අර හයම අතහරින්න කියන වරක දේශනා කරේ ලෝකය මේ අලෝභ ආද්වේෂ අමෝහ කියන එකත් අදින් අල්ලගෙන ඉන්නවා. දැන් සමහර අය පින්කම් කරනවා හරි තදින් අල්ලගෙන. තදින් අල්ලගෙන පන්සලේ ගාන්ධාරය හැදුවට ඒක gedera තියාගෙන ඉන්නවා වගේ ඉන්නේ. හරි භයානකයි නේද? මේ වෙන කෙනෙක් ඇවිල්ලා ඔගේ බෝඩ් එකක් අහලා බලන්න ඕන. නිකන් හරි පැත්තකින් නේද? කවුද මගේ ගාන්ධාරය ගැහුවේ බෝඩ් කියලා වහාම ගලවන විසි කරනවා. ඒ නිසා හරි භයානකයි පින්කම් කළා. හරි මල්ලගෙන කරන්නේ හරි භයානකයි මේ පුතජන අය. එමේ ඉතින් මේ මෙහෙර දෙන පින් උතුම් නම් එහෙම නෑ. බලන්න කිසි තැනක කාගේවත් බෝඩ් එකක් ගහලා නෑ. මම ගහන්න ගියලත් නැහැ. මේ බොහොම නිස්සරණ අධ්‍යාසයෙන් උපකාර කරපු පින් උතුම් තමයි ඉන්නේ. මම ඇදී මුලින්ම කියනවනේ දෙන දේ අතහැරලා දෙන්න ආයි බලන්නකෝ. හැරිලා ඒක මම මම හොඳට හරි නරකට හරි ඒක මම වේදන් කරගන්නම්. බය වෙන්න එපා. මම ඉතින් හොඳක් කරලා තියෙනවා. කාටවත් පේනවා. හොඳ දේ කරනවා. මම හෘද සාක්ෂියට අනුව වැඩ කරන්නේ. හැබැයි මම කාටවත් බයට වැඩ කරන්නේ නැහැ. මේ මට ඕන දේ මම කරන්නේ දෙරණ දෙන්න නැත්තම් නිකන් ඉන්න. ගුණයක් තියෙන නිසා හොඳයි. ඉතින් ඒ නිසා පින්කම් කියන දේවල් වුණත් අපි කරන දේවල් වල අර සංකාර ගුණයට වැටෙනවා. ඊට පස්සේ සමහරලාට පින්කම් කරලම ගිහිල්ලා පන්සලේ පෙරේතෙක් වෙනවා. එහෙම නැත්නම් පන්සලේ බල්ලෙක් කියලා ඉපදෙනවා. ඒක භයානකයි. පින්කම් කරලා ඒ නිසා දෙන දේ අතහැරලම දෙන්න. දැන් ගොඩාක් දන් පින්කම් කරන්න හිතන දරුවෙක් දවසක් කියනවා හාමුදුරනේ ඉතින් අපි දුන්නොත් ලැබනාත්මේ හම්බෙන්නේ. මංගෝ ඔබ දීලා නැහැ නේද අනේ මොකද ඒ ලබනාත් මේ බලාපොරොත්තුෙන් ඉන්නවනේ බැංකුවේ නේ දාලා තියන්නේ ඒ ළමයා කියනවා ඉතින් හැමදෙරේ දුන්නොත් නේ අපි හම්බෙන්නේ නැේද ලබනාත් මේ කියලා කියනකොට මං කව බලන්න ඔයා දානි දීලා නැහැ නේ ඔයා බැංකුවේ දාලා තියෙන්නේ ඒ හිත සැහැල්ලු වෙන්නයි ඕන හැම දෙයකින්ම නේ හිත සැහැල්ලු වෙන්නයි ඕන තියෙන්නේ ඒ කියන්නේ බලාපොරොත්තු නැති වෙන්න නෙමෙයි මිනිස්සුන්ගේ බලාපොරොත්තු අදිෂ්ඨාන ඒව වෙනම කතාවක් නමුත් අනිත්‍යාගය කියන දේවල් වලදී අපි හිත සැහැල්ලු කරගන්නවා මිසක් ඒකෙන් හිත බර කරගන්න උමනාවක් නැත. බර කරගන්න උමනාවක් නැත. එතකොට ජීවිතේ සැහැල්ලු කරගන්න එක උදව්වක් උපකාරයක් වෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය ඉක්මවා දකින දැක්ම වැඩිපුර හුරු කරගන්න, පුරුදු කරගන්න. එතකොට තමන්ට සෞම්‍ය දැක්මක් දකින්න පුළුවන්කමක් තියෙනවා. මේ ඉන්ද්‍රියන් ඔස්සේ බලාගෙන යනකොට තමයි ඔබට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පේන්න පටන් ගන්නෙ. ඉන්ද්‍රිය ඉක්මවා බලනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිරෝධ වූ එහෙම නැත්නම් ඒවයින් විනිර්මුත්ත වූ අවස්ථාව ඔබට පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ ඔස්සෙන් ගලාගෙන එන ඒ නිරෝධ සංඥා ඔබේ ජීවිතයේ ආත්මය සූපපත් කරනවා. ඒ සූපපත් කරන ගුණය ඔබේ තුල තියෙන ලෝභ දේශ මොහ රාග මදමාන ඉරිෂියා නැති කරනවා. ඒ වගේම මේ අවිද්‍යා අඳුර නිසා ඒ වේදනාත්‍රය තුල පැටලිලා පෝෂණය වෙන මමංකාරය දුර්වල වෙනවා. ඒ ශක්තියට ඉන්න බෑ මේ නිරෝධ සංඥාවත් එක්ක. නිරෝධ සංඥාවට මමංකාරය කැමති නෑ. නිරෝධ සංඥාවට මමංකාරය කැමති නෑ. මමංකාරය කැමති ලෝභ දේශ මොහ රාග මදමාන ඊර්ෂ්‍යා කරන පුදුම මමත්වයට ආසයි. මමත්වයේ ඇති මිනිසෙක් ওই ටික කරන්නම තමයි ආස. ඒ දේවල් කරන තරමට මමත්වයේ වින්දනය වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව තුළ ඒ පුජ්‍යලයා මේ වෙලාවක සතුටු වෙනවා. ඒ මිනිස්යාම හීනෙන් වෙලාවක දුක් වෙනවා. ඒ මිනිස්යාම ඒ දේවල් ඔස්සේ හීනේ. ඉතින් කාලයක් ඔය හීනේ දැක දැක ගිහිල්ලා ඉවරලා කවදාකාරී ප්‍රඥාව උදා වුණාට පස්සේ තමයි තේරෙන්නේ මම මෙතෙක් වෙලා දැකලා තියෙන්නේ හීනයක් කියලා. එහෙනම් ඒ හීනෙන් අවදි වෙන්න හැමදෙනාටම මේ ධර්මානුශාසනාව බලයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවස විශේෂ දවසක්. ඉතින් අපි මේ කියන අනුශාසනාවන් වල ප්‍රතිඵලයන් ලබා ගන්න යහපත් විදියට අර වටිනා ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කළා. ඒ වගේ ප්‍රශ්න අහලා ජීවිතේ ධර්මයේ දකිනවා නම් ධම්මං විනානත්ති සුඛානත්තා ධර්මයේ ඇරෙන්නට වෙන සැනසෙල්ලක් නැත. ඒ වගේම ජීවිතේ සත්ව ගතියෙන් යෙන් වෙන් කරලා දකින්න පුළුවන් එකම ගුණය තමයි ධර්ම අවබෝධය. නැත්තම් අනිකුත් තිරිසන් සතුන් හා සමානයි මිනිස් සත්වයා වැඩ කටයුතු වලින් සිතුම් පැතුම් හැසිරීම් වලින් ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක් තමයි සත්ව ගතියෙන් ඉවත් වෙන කෙනෙක් බවට පත් වෙලා අෂ්ටපුරුෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකට මනුෂ්‍ය සත්වෙක් නෙමෙයි යා. මනුෂ්‍ය සත්ව ධනය මනුෂ්‍ය ගුණය ඉක්මවා ගියපු කෙනෙක් බුදුරජාණන් වහන්සේත් එහෙමයි. ඒ தත්වයට පත් වෙනවා. සසර කියන එක පින්නතුනේ ලබනාත්මි ළඟදි මාත්මවල නිවන් පතන්න එපා. මොකද මේ පුතුවි බෝලේම න්‍යාය ඉපදෙන්න ඕන. දැනුත් අපි මේ පුතුවි බෝලේ දන්නේ නැති තැනක් නෑනේ. අපි දන්නවනේ, අහලා හරි දිනවනේ. ඉතින් කොහේ පුතුණත් මෙච්චරයි තියෙන්නේ. ඒ නිසා මෙතනින් එහා දෙයක් පතන අය මෝඩ අය මෝඩියෝ වගේ බවට පත් වෙනවා. ඒ නිසා මේ සත්‍ය අවබෝධය සිද්ධ කරගන්න පින්නතුන් හැම දෙනාටම වහවහාම අවබෝධ කරගන්න ඉක්මනින්ම වාසනාව භාග්‍යම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.